ආරාධනා කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස විප්පසන්නානි කෝතේ ගහපති ඉන්ද්‍රයානි පරිසුන්දෝ මුඛවන්නෝ පරියෝදාතෝ අලත්තනෝ අඤ්ඤ භගවතෝ සම්මුඛා ධම්මං කතං සවනායාති. අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දින මෙත්තංග නිවසේහි ඉතාම වටිනා පින්කමක් සිදු කරන අවස්ථාව, ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා මෙයාගේ ජීවිතයට වටිනාම දෙයක් එකතු කරගන්න බලාපොරොත්තු වෙන අවස්ථාව. ධර්ම දේශනාවකින් නියම ප්‍රතිඵල ගන්න නම් ඒ බණ මුලින්දන් අග වෙනකන් හොඳට කල්පනාවෙන් අහන්නට ඕන. එහෙම ඇහුවත් තමයි මේ කියන දේෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. අපි ඉතාම සරල කරුණු ටිකක් සාකච්ඡා කරන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශ බැලුවාම පේන දෙයක් තමයි, නිතරම බුදුහාමුදුර ධර්ම දේශනා කරන කලින් කියන කාරණයක් තමයි සාදුකම් මනසි කරෝති කියලා. හොඳට අහන්න, මනවින් අහන්න, හිත යොමු කළා ඉතාම අවධානයෙන් බණ අහන්න කියන එක. බණ ඇසීමේදී තමන් දක්ෂ වෙන්නට ඕන. ඇතැම් විට හිත පොඩ්ඩක් හරි එහෙම ගියොතින් මේ ධර්ම දේශනාවෙන් කියන අනුපිළිවෙල මගහැරෙනවා. එතකොට ඊළඟ කරුණට තියෙන සම්බන්ධය ඇතැම් විට අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕන මේ කියන කරුණු හරියට හිතට යොමු කර ගන්නට. එහෙම වුණොත් තමයි මේ පින්නතුන් සහභාගී වෙන මේ වැඩසටහනෙන් නියම ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් පළමුවෙන් අපි මේ හැම දෙනාටම ආශිර්වාද කරනවා මේ ඇත්තන් මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. මේ ඇත්තන්ගේ ළඟ තියෙන ශ්‍රද්ධාදී ගුණධම් නිසා තමයි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. ඉතින් ඒක මේ පින්නතුන් සසරේදී දියුණු කරපු ගුණයක් මේක. බණ අහන්නට යම්කිසි පිරිසට ආරාධනා කරාම යම්කිසි කෙනෙක් එනවා නම් ඒ මෙන්ම තේරුම් ගන්නට ඕන එයා සසර හුඟා පින් කරපු කෙනෙක් කියලා. මොකද ඒකට හේතුව තමයි බණ තිබුණයි කිව්වට හැම දිනාටම මෙහෙම එන්න හිතක් යදෙන්නේ නැහැ. මේක පින්නතුනි සසර හුඟා කලක් අපි දියුණු කරපු ගුණයක ලක්ෂණයක් මේ. අනිත් දේ තමයි ධර්ම දේශනාවක් අහන්නට මෙහෙම ඇවිල්ලා ඉඳ ගැනීමම තමන්ගේ ළඟ ලොකු ගුණයක් තමන් ප්‍රදර්ශනය කිරීමක් වෙනවා. ලොකු නිහතමානීකමක් මේ තියෙන්නේ. මෙන්න මේ නිහතමානීකම කියන එක පින්නතුනි මේ ධර්ම මාර්ගයේහි ආරම්භයේ පටන් අවසානයේ කරා තියෙන ඕන ලක්ෂණයක්. මේ පින්නතුන් අහලා ඇති සැරියුත් හාමුදුරුවෝ ගැන. සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනය හිටිය සුවිශේෂී ස්වාමීන් වහන්සේ කෙනෙක්. සැරියුත් හාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය මොකද්ද? සැරියුත් හාමුදුරුවෝ කියන්නේ කාටද? ඔව්, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ඔව්, බොහොම හොඳයි. සැරියුත් හාමුදුරුවෝ එක්තරා කාරණයකට ප්‍රධානත්වයේ හිමි වෙලා තිබුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් පඤ්ඤවන්තස්සායන් යදිදං සාරිපුත්තෝ කියලා. මගේ ශාසනයෙහි ප්‍රඥාවතුන් අතරින් සැරියුත් හාමුදුරුවෝ අග්‍රයි කියලා. සැරියුත් හාමුදුරුවෝ තමයි ප්‍රඥාවෙහි ප්‍රතිමූර්තිය. ප්‍රඥාවෙහි ඉහළම එක්සම්පල් එක තමයි සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ. එහෙම නුවණක් තිමිච්ච කෙනෙක් තමයි එයා මහාන වෙන්න කලින්ම හුඟක් උගත් කෙනෙක්. බුදුහාමුදුරන්ගේ කාලේ හැටියට ලබන්න පුළුවන් හැම අංශයකින්ම ඉහළම අධ්‍යාපනය ලැබපු කෙනෙක් තමයි සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ කාලේ ඉන්දියාවේ තිමිච්ච ශිල්ප ශාස්ත්‍ර මොනවද? ඒ කාලේ විශේෂ අධ්‍යාපන ශාස්ත්‍රය ඉන්දියාවේ තිබුණා. ලක්ෂණ ශාස්ත්‍රය කියලා එකක් තිබුණා. ලක්ෂණ ශාස්ත්‍රය කියන්නේ කෙනෙක්ගේ රූපය බලලා රූපය අනුව කියන්න පුළුවන් යාගේ චරිත ලක්ෂණ. ඒ වගේම ජ්‍යොතිෂය තිබුණා. දැන් තියෙන වගේම දියුණු ජ්‍යොතිෂයක් ඒ කාලේ තිබුණා. උපන් වේලාව බලලා එයාගේ වර්තමානයේ අතීතයේ අනාගතයේ කියන්න පුළුවන්. ඒ වගේම හස්ත රේඛා ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා. අත බලලා අතේ රේඛා අනුව කියන්න පුළුවන්. ඒ වගේම භාෂා ශාස්ත්‍ර තිබුණා, විවිධ භාෂා පිළිබඳව. ඒ වගේම ආයුර්වේදයේ තිබුණා. මෙන්න මේ වගේ විෂය රාශියක් ඒ කාලේ හැටියට දිනු වෙලා තිබුණ ඉන්දියාවේ. මෙන්න මේ දිනු වෙලා තිමිච්ච සෑම විෂය ධාරාවකින්ම ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනයේ ලැබපු කෙනෙක් තමයි සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ මහාන වෙන්න කලින්ම. සරුවත් හාමුදුරුවන්ට ගිහි කාලේ කියපු නම මතකද? උපතිස්ස. ඔව්, කෝලිත කියන්නේ මුගලන් හාමුදුරන්ට. ඔව්, උපතිස්ස කෝලිත දෙන්නනේ. ඔව්, බොහොම හොඳයි. එතකොට ඒ උපතිස්සට ඒ කාලේ හැටියට ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලැබිලා තිබුණා. දැන් කාලේ හැටියට නම් උදාහරණයක් කිව්වොතින් ඩොක්ටරේට්ස් 25ක් විතර ගත්තු කෙනෙක් වගේ. ඒ තරම් අධ්‍යාපන තිමිච්ච කෙනෙක්. ඒ තරම් දැනුමක් තිමිච්ච අර උපතිස්ස නැත්තම් සරුවත් හාමුදුරුවෝ මුලින්ම මේ ධර්මයක් හොයාගෙන ආවා. එයා අච්චර අධ්‍යාපනයක් ලැබලා තිමිච්ච කෙනෙක් වුණත් ඔහු දැනගත්තා ඒ ලැබපු අධ්‍යාපනයෙන් සැබෑ මානසික සුවයක් නැහැ කියලා. එහෙම තීරණය කරන්න හේතුව තමයි ඔහුගේ යාළුවත් එක්ක, ඒ කියන්නේ කෝලෙටත් එක්ක මේ දෙන දවසක් නාට්‍යයක් බලන්න ගියා. මේ පින්නතුන් නැතමිට අහලා ඇති දහම් පාසල යන කාලේම බුද්ධාගම ඉගෙන ගන්නකොට උපතිස්ස කෝලෙට දෙන්න යාළුවෝ දෙන නාට්‍යයක් බලන්න ගියා කියලා. අර කන්දක් මුදුනේ වාර්ෂිකව තියෙන නාට්‍යයක් තියෙනවා ගිරග්ග සමජ්ජ කියලා. මේ නාට්‍යයේ එළි වෙනකම මේ දෙන බැලුවා. බලපෝ මේ ඊටාම නුවණැති බුද්ධිමත් මේ තරුණයෝ දෙන්න එළි වෙනකම නාට්‍ය බැලුවට පස්සේ මේ දෙන තීරණය කළා මොකද්ද මේකේ තියෙන හරය? මිනිස්සු මේ නිදි මරාගෙන බලපු මේ නාට්‍ය මොකද්ද තියෙන හරය කියලා මේ දෙන අර නාට්‍ය ගැන හුවා කලකිරුණා. අනිත් මිනිස්සු ඔල්වර සංහඬ දීලා සතුටු වෙද්දී මේ දෙන්න තීරණය කළා ලෝකේ මිනිස්සු සතුට විඳින්න යන්නේ මේ වගේ ඉතාම නිසරු දෙයකින් නේද කියලා මේ දෙන සාකච්ඡා කළා. ඊළඟට මොකද්ද කළේ? මේ දෙන්න කල්පනා කළා අපේ ලෝකයේහි සැබෑ සතුට තියෙන තැනක් සොයාගෙන යමු කියලා. එහෙම තීරණය කරපු මේ දෙන්න මුලින්ම කල්පනා කළා දෙන්නම එක පාර යන්න. නමුත් පස්සේ තීරණය කළා දෙන්නම එකමඟ ගියෝතින් ධර්මයක් මුණගැහෙනට තියෙන අවස්ථා අඩුයි කියලා. ඒ නිසා දෙන්නම කල්පනා කළා ඉදිරියෙන්ම හම්බෙන තුම්මං හන්දියෙන් දෙන්න වෙන් වෙල යන්න. වෙන් වෙල ගිහිල්ලා ශාස්ත්‍රවරේ හොයාගත්තු දවසක එක්කෙනෙක් කලින් දහමක් ඇහුවනම් අනිත් කෙනා හොයාගෙන එන්න ඕන කියන සම්මුතියකට ආවා. එහෙම මේ දෙන්න හොයාගෙන ගියා. යද්දි තමයි අර උපතිස්ස පරිබ්‍රාජකයාට අස්සජි හාමුදුරු මුණ ගැහුණේ. ඒ අස්සජි හාමුදුරු දිහා දැකපෝ මේ සාරිපුත්ත නැත්තම් උපතිස්සට ලොකු ප්‍රසාදයක් ඇති වුණේ ස්වාමීන් වහන්සේ හැසිරෙන ආකාරය දැකලා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මොකද රකින්න දහම? ඒ දහම මටත් කියන්න කියලා. අර අච්චර උගත් කෙනෙක් වුණත් ඉතාම නිහතමානී වුණා මේ කාරණේ අහන්න. මේ අස්සජි හාමුදුරු කියන්නේ කාටද? දැන් මේ මුණ ගැහිච්ච අස්සජි හාමුදුරු කියන කෙනා කවුද කියලා දන්නවද? දන්නේ නැහනේ. හොඳයි, අපි ඒක දැනගනිමු. ඔව්, බොහොම හොඳයි. පස්සග මහණුන් ඉන්නවනේ බුදුහාඳුරු මුලින්ම බණ කිව්ව පස් දෙනා කවුද? කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජෝ. බොහොම හොඳයි, දන්නවනේ. අන්න එයින් පස්වෙනිය තමයි මේ අස්සජි කියලා කියන්නේ. එතකොට අන්න ඒ අස්සජි හාමුදුරු මුණ ගැහුණාම අස්සජි හාමුදුරු කියනවා මං අලුත මහණ වෙච්ච කෙනෙක්. මම නම් හුඟාකම ගැඹුරු කාරණා දන්නේ නැහැ. මං බොහොම ටිකයි ධර්මයේ දන්නේ කියලා. එතකොට මෙච්චර ප්‍රඥාවන්ත කෙනෙක් වෙච්ච සරුවත් හාමුදුරුවෝ කියනවා කමක් නැහැ ටිකක් දැනගත්තට කමක් නැහැ දන්න ටික මට කියන්න කියලා. ඒ ටික වුණාට අර ඒ ධම්මා කියන ගාථාව පද හතරක ගාථාවේ මුල් පද දෙක කියනකොටම මේ සරියුත් හාමුදුරුව සෝවන් වුණා. ධර්ම මාර්ගය ලබන්න පුළුවන් ඉහළ දියුණුවකටපත් වුණා. ඉහළම දියුණුව නෙවෙයි ඉහළ දියුණුවකටපත් වුණා. මේ කාරණේ මම සඳහන් කළේ ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ මුලින්ම ධර්මය අහලා දැනගෙන ඊට පස්සේ මේ ධහමින් ප්‍රසාදයටපත් වෙච්ච මේ උපතිස්ස ඊළඟට තීරණය කළා. මේ හාමුදුරන් ඇහුවා මේ ධර්මය දේශනා කරපු ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද කියලා. ඊට පස්සේ කිව්වා බුදු හාමුදුරුවෝ මගේ ශාස්ත්‍රවරයා, උන්වහන්සේ පහළ වෙලා හවල් ස්ථානේ ඉන්නවා කියලා. ඊළඟට බුදු හාමුදුරුවෝ හොයාගෙන ආවා. බුදු හාමුදුරුවෝ මේ සාරිපුත්ත එනකොටම කිව්වා මේ එන්නේ මගේ ශාසනය අනාගතයේ ප්‍රඥාවෙන් අගතැම්පත් වන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ එන්නේ කියලා දුරදිම කිව්වා. බුදුහාමුදුරුවෝ දැනගත්ත මොහුගේ චරිත ලක්ෂණ. මම මේ කාරණේ සඳහන් කළේ මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ ළඟ ගිහිල්ලා පැවිදි වෙච්ච මේ සරියුත් හාමුදුරුවෝ උන්වහන්සේගේ මුළු ජීවිත කාලය පුරාම තිමිච්ච එක්තරා ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මේ පින්තුනොත් ඒක දැනගන්න එක වටිනවා. මොකද ලක්ෂණය කියලා කියන්නේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම රාත්‍රියේ සැතපෙන්න කලින් බලනවා අක්ෂජි හාමුදුරුව කොයි පැලෑතද ඉන්නේ කියලා. අක්ෂජි හාමුදුරුව උන්වහන්සේ ඉන්න විහාරස්ථානෙම නම් ඉන්නේ. අක්ෂජි හාමුදුරුව ළඟට ගිහිල්ලා වැඳලා ගෞරව දක්වනවා. අක්ෂජි හාමුදුරුව ඉන්න පන්සලේ නැත්නම් ඉරිදි බලෙන් බලනවා අක්ෂජි හාමුදුරුව දැන් කොයි පැලෑතද ඉන්නේ කියලා බලලා ඒ ඉන්න පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සරියුත් හාමුදුරුව සැරවෙන්නේ. ඇයි මෙහෙම වැඩ කොටසක් කළේ? ඇයි මෙහෙම ක්‍රියාවක් කළේ? කලගුණ සැලකීම බොහොම හොඳයි. අර තමන්ට ඇතැමිට තමන් ලෞකික විශේෂේස්තරෙන් අච්චර දැනුමත් තිබිච්ච කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෙක් වුණත් තමන්ට අර මුලින්ම දහම කියා දීපු කෙනාට දක්වන ගෞරවය කලගුණ සැලකීම ඒ විතරක් නෙවෙයි නිහතමානිකම. තමන්ගේ අර ලොකු කන් නෙවෙයි දහම ළඟදී තමන්ට දහම කියා දීපු කෙනා තමයි එතෙන්දි ප්‍රධානී වශයෙන් සැලකුවේ. මා මේ කරුණ මුලින්ම සඳහන් කළේ පින්තුනි මේ නිහතමානීකම සහ කෘතඥතාවය කියන කලගුණ සැලකීම කියන මේ කාරණා දෙක අපට ධර්ම මාර්ගයේ යද්දී තියෙන්නට ඕන ප්‍රධානම ලක්ෂණයක්. යම් කිසි කෙනෙක් අනාගතයෙහි වඩවඩාත්ම සතුටෙන් ලබන මාවතක මාර්ගයක යම්කිසි කෙනෙක් ගමන් කරනවාද කියලා බලන ප්‍රධානම ලක්ෂණ දෙකක් තමයි මේ ලක්ෂණ දෙක. මොකද ලක්ෂණ දෙක? එකක් කලගුණ සැලකීම, අනිත් එක නිහතමානීකම කියන එක. නිහතමානීකමටම ධර්මයේ කියන අනතිමානී බව කියලා. අතිමානයක් නැති බව කියන එක. මෙන්න මේ ලක්ෂණ දෙක තියෙනවා නම් ඒ තැනැත්තාට ධර්ම මාර්ගයේ හුඟක් දුර යන්න පුළුවන්. මොකද යා නිතරම තමන්ගේ මනස විවෘතයි අලුත් දෙයක් ඉගෙන ගන්න. දැනට තියෙන දැනුම අවසාන දැනුම හැටියට තමන් පිළිහරගෙන නැහැ. තමන් ඇතැමිට විශේෂ ධාරාවකින් මහාචාර්යවරයෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දැනුම නෙවෙයි අවසාන දැනුම. දැන් විද්‍යාවෙන් සොයා ගන්න නව තාක්ෂණික ක්‍රම, අලුතෙන් සොයා ගන්න ග්‍රහලෝක, අලුතෙන් සොයාගෙන ගැලැක්සීස් අවසාන දැනුම නෙවෙයි. ඒගොල්ලන් තවදුරටත් සොයාගනිමින් ඉන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් තමන් සම්පූර්ණ දැනුමකින් ඉන්න කෙනෙක් කියලා, ඒක වැරදීමක්. නිහතමානීකම කියලා කියන්නේ තවදුරටත් තමන් යම් කිසි අලුත් දෙයක් ඉගෙන ගන්න විවෘත මනසකින් ඉන්න කෙනෙක් කියන එක. ඒක තමයි නිහතමානීකමේ ස්වභාවය. අනිත් දේ තමයි තමන්ට උපකාර කරන තමන් වටා පිටා ඉන්න අය ගැන ලොකු කෘතඥතාවයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉතාම වැදගත් කාරණයක් ධහම තුල දේශනා කරනවා පාලි භාෂාවෙන් කියන එකට. කේවලා හේසා භික්ඛවේ සප්පුරුස භූමි යරිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තාක් හොඳ ගතිගුණ තියෙනවා නම් ලෝකේ යම් තාක් මිනිස්සුන්ගේ ළඟ යහපත් ගුණධම් කියලා දෙයක් තියෙනවා නම් ඒ සියලුම ගුණධම් වල මූලික අඩිතාලම තමයි, අත්තිවාරම තමයි කලගුණ සැලකීම කියලා. යම් කිසි කෙනෙක් හොඳ දෙයක් ලෝකේ කරනවා නම් ඒ කියන්නේ යා කලගුණ සැලකනවා කියන එක. දැන් උදාහරණයක් හැටියට බලන්න, අපි අම්මට තාත්තට සලකනවා නම් ඒ කියන්නේ කළගුණ සැලකීම. අපි ඉන්න ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා නම් ඒකත් කළගුණ සැලකීම. අපි කරන රැකියාව හොඳට කරනවා නම් ඒකත් තමන් ගන්න වැටුපට කළගුණ සැලකීම. දැන් මේ පින්නතුන් මෙතනින් නැගිටල යනකොට මේ පැදුරු ටික අකුලල තියෙන එක ඒකත් කළගුණ සැලකීම. එතකොට මෙන්න මේ වගේ පින්නතුනි, අපි කෑම කාලා අපි කෑම කන්න පිඟාන හොදන එකත් කළගුණ සැලකීම. එනිසා පින්නතුනි, ලෝකයේ තියෙන හොඳ දේවල් හැම දෙයකම පදනම තමයි කළගුණ සැලකීම කියන එක. ඒක ජීවත් වෙන පුද්ගලන්ට විතරක් නෙවෙයි දක්වන්නේ අපි. මේ බඩු භාණ්ඩ වලටත් අපි ඒ කළගුණ සැලකීම දක්වන්න ඕන. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ පින්නතුන් අහලා ඇති, බුද්ධත්වයේ ලබා ගැනීමට සෙවණ දීපු බෝධිය ළඟට බුද්ධත්වයෙන් පස්සේ සතියක් ඇසිපිය නොහෙලා බලා සිටියා කියලා අපි කියනවනේ. ඔය ගහට කළගුණ සැලකුවා. එතකොට බලන්න පින්නතුනි, මෙන්න මේ ගුණධම් අපේ ළඟ තියෙනවා නම් අපි හුඟක් දහමෙන් ඉදිරියට යනවා. හුඟක් අපේ ළඟ ගුණධම් දිනු වෙමින් යනවා. මේ ගුණධම් දිනු වෙනකොට ලක්ෂණය තමයි අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. හිත පිරිසුදුයි මේව කරනකොට. හිත ඉක්මනට කලබල වෙන්නේ නැහැ. හිතේ තියෙන කරුණා මෛත්‍රිය ආදී ගුණධම්, ඒ වගේම පරිත්‍යාගයේ සීල ආදී ගුණධම් තමයි තමන්ගේ හිතේ නිතරම තියෙන්නේ. ඒ හිතේ ලස්සන බව ඇති වෙනකොට ඒ හිතේ ලස්සන බව මේ ශරීරයට දැනෙනවා. මේ ශරීරයේ වටා ලොකු රශ්මියක් ඒත් එක්ක වර්ධනය වෙනවා. මේකට ඉංග්‍රීසියෙන් ඕරායක කියලා කියනවානේ. එතකොට මේ දිනු වෙන පින්නතුනි, මෙන්න මේ ශක්තිය, මෙන්න මේ ආලෝකය ටිකෙන් ටික දිනු වෙනවා. මනස දිනු වෙන මේක ඇතැම් විට සාමාන්‍ය හැට පේන්නේ වර්තමාන උපකරණ වලින් මේක පරීක්ෂා කරනවා දැන්. එතකොට මෙන්න මේ ශක්තිය දිනු වෙන තමාගේ පොසිටිව් පැත්ත දිනු වෙනවා. ලොකු ආකර්ෂණයක් අනිත්‍ය ළඟ දැති වෙනවා තමන් පිළිබඳව. ඒ විතරක් නෙවෙයි, තමන්ට බාහිරෙන් එන්න තියෙන කරදර තියෙනවා නම් ඒව සැලකිය යුතු ප්‍රමාණයකින් දුර්වල වෙනවා. සොර සතුරන්ගෙන්, තමන්ගේ හතුරු අයගෙන්, බාහිර බලපෑම් වලින්, ලෙඩ දුක් වලින්, ඇතැම් විට කර්ම දෝෂ වලින් එන්න තියෙන බලපෑම් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වෙනවා. මෙන්න මේ මානසික දියුණුවත් එක්ක ඇතිවන මේ ආධ්‍යාත්මික ශක්තිය නිසා. එනිසා මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. මේ තත්ත්වය දියුණු වෙනවායි කියලා කියන්නේ අනිත් පැත්තෙන් අපේ ජීවිතයේ සතුට, අපේ ජීවිතයේ සාර්ථකත්වය, අපේ ජීවිතයේ දියුණුව ඇති වෙනවායි කියන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඇසීමෙන් අපි ලබන ප්‍රයෝජන මෙන්න මේ ටික. පින්නතුනි, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ තියෙන ඉතාම වැදගත් සූත්‍රයක්. මේ පින්නතුන්ට අපි වාර්ෂික වේවනවා කාලසටහනේ ධර්මදේශනාත් එක්කම ඇතනක ලැබෙන්නේ නැතිනේ. ඒක කියවද? අදට තියෙන සූත්‍රය බැලුවද? කීවල බැලුවද? නෑනේ. ඔව්. නමවත් බැලුවද? ඔව්, නමවත් බැලුවේ නෑ. කමන්නෑ. ඔව්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රේ නමත් එතනම ලියලා තියෙනවා. වරහන් වල සිංහලෙනුත් ඉංග්‍රීසියෙනුත් දෙකේ මේ කාලසටහනේ ලියලා තියෙනවා. ඇනුවල් ප්‍රෝග්‍රෑම් එකේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නකුල පිතු කියන සූත්‍රය. නකුල පිතු කියන සූත්‍රය. මේක කලින් මෙයත් අහලා තියෙනවද? අහලා නැහැ නේ. ඔව්. පිනතුනි, මේත් එක්ක අපි ධර්මයේ තියෙන ඉතාම වැදගත් කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරුණෝ සාකච්ඡා කිරීමට කලින් අපි බුදුදහමේ මූලික කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පිනතුනි, සාමාන්‍යයෙන් බුදුදහම කියලා කියන්නේ අහන ශ්‍රාවකයන්ගේ විවිධ බුද්ධි මට්ටම් වලට අනුව දේශනා කරන ධර්මයක්. හැබැයි ඒ කුමන මට්ටමේ, කුමන බුද්ධි මට්ටමේ ආකාරයට ධර්ම දේශනා කළත් බුදුදහමෙන් අවසාන ඉලක්ක දෙයකට හැම ධර්ම දේශනාවකින්ම අහන තැනැත්තා යොමු කරලා තියෙනවා. ඒන් එක ඉලක්කයක් තමයි අහන කෙනාට හිත පිරිසුදු වෙලා ඒ තැනැත්තාගේ පරලොව ජීවිතය සුගතිගාමි වෙන විදිහේ වැඩපිළිවෙලා ඒ ධහම තුලින් ප්‍රකාශ වෙනවා. ඒකට කියන්නේ ස්වර්ග මාර්ගය කියලා, සුගතිගාමි වීමේ මාර්ගය කියලා. අනිත් දේ තමයි ඒ හිත පිරිසුදු වෙන වැඩපිළිවෙලෙන් තවත් විශේෂ දෙයක් උගන්වනවා. ඒක තමයි තමන්ගේ හිතේ කෙලෙස්, ලෝභ, ද්වේෂ, මෝහ අඩු වෙන විදියට සසර ගමන නිමාවට පත්වන විදිය ගැඹුරු දහමකුත් ඒ ධර්ම දේශනා තුළින් පැහැදිලි කරනවා. ඒකට කියනවා මෝක්ෂ මාර්ගය කියලා. දැන් මාර්ග දෙකක් තියෙනවා. මොකද්ද මාර්ග දෙක? පළවෙනි එක ස්වර්ග මාර්ගය. දෙවෙනි එක මොක්ෂ මාර්ගය. දැන් මේ කියන කරුණ මතක තියාගන්නවා. දැන් නැගිටිනකොට මොන හරි දෙයක් තමන්ගේ මතකේ රැඳෙන්නට ඕන. මතකයේහි යම් කිසි දෙයක් මෙතනින් නැගිටිනකොට රැඳුනොතින් තමයි මේ ආපු ගමනෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. ඉතාම සරල කාරණා ටිකක් අපි මේ කතා කරන්නේ ඒ නිසා මතක තියාගන්නත් වෙනවා. මොකද මේ පින්නතුන් හුඟක් දක්ෂ අය. ඇතැම් විට හුඟක් විශ්වවිද්‍යාලවල ගිහිලානේ ලෝකේ ඉහළම දියුණු රටක ඉන්නේ. ලෝකේහි ආපු හැම රටකින්ම ආපු දක්ෂම අය තමයි මේ ආශ්‍රය කරන්නේ නේ. හැම රටකින්ම ආපු දක්ෂම බුද්ධිමත්ම අය තමයි මේ රටේ ඉන්නේ. ඒ ඇත්ත එකකට අධ්‍යාපනය ලැබපු, ඒ ඇත්ත එකකට රැකියා කරන, ඒ අය ඇසුරු කරන අය තමයි මේ පින්නතුන්. විශේෂයෙන් අපි සැලකනවා ලංකාවෙන් නම් මෙහාට අවිල ඉන්නේ හුඟක් උගත් බුද්ධිමත් වැදගත් අය. ඒ විතරක් නෙමෙයි හුඟක් වාසනාවන්ත අය අවිල ඉන්නේ. මොකද ලෝකබෝලය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තටම රවුමක් ගහලා මේ අවිල ඉන්නේ නේ. ඔව් අර අල්ලපු රටේ ඉඳලා ආපු අය වගේ නෙවෙයි නේ. ඔව් වැට පැනලා ආපු අය වගේ නෙවෙයි නේ. එහෙම වෙන්න පුළුවන් ගම නම් නෙවෙයි නේ. ඔව් ලොකු සටනක් දීලා ලොකු දක්ෂතාවයක් මත ලෝකේ අනිත් පැත්තටම කරකවලා ආපු පිරිසක් මේ ඉන්නේ. ඉතින් ඒ පිරිසට පින්නතුනේ යම්කිසි විද්‍යාවේ බුද්ධියක් තියෙනවා මේක තේරුම් ගන්න. ඔබ අදක්ෂ නැහැ. ඔබ හුඟක් දක්ෂයි. ඒ දක්ෂ නිසාම තමයි අද මේ තැනට අවිල් ඉන්නේ. අන්න ඒ දක්ෂභාවය ඉහළම තලයට පමුණුවන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ලෝකයේ තියෙන සියලුම ශිල්ප ශාස්ත්‍ර වලින් භාෂා ඥානයන්ගෙන් අපට ලබා දෙන අධ්‍යාපනයෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. බුද්ධියේ දිනු කරන්න පුළුවන් දුරක් තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්ම මහත්ය පහසු විදිහට වාඩි වෙන්න. හේතුණක් කවන්නේ. පාදසනකින් රිලැක්ස් එකේ ඉන්න. හොඳට රිලැක්ස් එකේ ඉන්න. නැත්නම් මේක ඔලුවට එනවා අඩුයි. කුටුවක වාඩිුණත් කවන්නේ නැහැ. පහසු විදිහක ඉන්න. පින්නතුනි අපි මේ සාකච්ඡා කරේ ඒ බුදුහාමුදුරන්ගේ ධර්ම තුලින් කරන්නේ අපේ බුද්ධිය ඉහළම මට්ටමට අරගෙන ලෝකයන් සියලු දෙනාටම වඩා ඉහළම සතුටකින් අපි තියන්නටයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ආය පල්ලෙහා මට්ටම් වලින් නෙවෙයි. ඒ මට්ටමෙන් අපි බුද්ධියට ගියෝතින් ගිහියෙක් වුණත් ඒ මට්ටමට බුද්ධියෙන් අපි දිනු වෙන අය කියලා කියන්නේ අපේ හිතේ ඉහළම කුසලයකින් අපි ඉන්නේ. ඒ ඉහළම කුසලයකින් අපි ඉන්නකොට පින් සිටිවිලි වලින් අපි ඉන්නකොට අපේ ජීවිතයේ චර්යාවල ලොකු වෙනසක් වෙනවා. දැනට වඩා තමන් සිල්වත් කෙනෙක් වෙනවා. දැනට වඩා තමන් ගුණවත් කෙනෙක් වෙනවා. අන්න ඒ සිල්වත් බව සහ ගුණවත් බව නිසා හොඳට මතක තියාගන්න මිනිස්යන් අතර විතරක් නෙවෙයි ප්‍රසාදයට පත් වෙන්නේ. එයා දෙවියන්ගෙත් වැඳුම් පිඳුම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි දෙවියන් බ්‍රහ්මයන් ළඟවත් අපි වඳින්න ඕන අය නෙවෙයි. මේක හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ සරණ ගිහිපු අය හැටියට අපි සැබෑ ලෙසම ඒ දහමින් ප්‍රයෝජන ගත්තනම් දෙවියන් බ්‍රහ්මයන් ළඟදිවත් අපි වඳින්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් විසින් අපට වඳින තත්වයක අපේ ජීවිත ඉහිලට ගන්නවා. ඒ නිසානේ සඳහන් කරන මාතලේ දිව්‍ය පුත්‍රයා අර ගමන යන කලින් සදිසා මනුස්ස ලෝකෙට හැරිලා වැන්දයි කියලා. ඒ වැන්දේ යේ ගහට්ටා පුඤ්ඤතරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති කියලා සඳහන් කළා. දැහැමි ජීවිත ගත කරන, දැහැමිව අමුදරුවන් පෝෂණය කරන මිනිසුන්ට සක්‍ර දේවෙන්දයාත් වැන්දාය කියලා කියනවා. සක්‍ර දේවෙන්දය කියන්නේ දෙවියන්ගේ නායකයා. එතකොට සැබෑ ලෙසම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් හැටියට අපි අන්න ඒ තත්ත්වයට අරගෙන තියෙනවා. අපි දෙවියන්ට සලකනවා, අපි දෙවියන් සිහි කරනවා, අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා, දෙවියන්ටත් අපි යහපත ප්‍රාර්ථනා කරනවා, දෙවියන්ගෙනුත් අපි ආශිර්වාද ලබා ගන්නවා. දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම කිසිසේත්ම වැරදි නැහැ. දහම තුල ඒක දැක්වෙනවා. දෙවියන්ගෙන් අපි ආශිර්වාද ලබා ගන්න දෙවියන්ට භෞතික දෙයක් දීලා නෙවෙයි, අපි හොඳ චර්යාවක හැසිරලා අපි ඒ චර්යාව තුළින් ජනිත කරගන්න, ඇති කරගන්න පින දෙවියන්ට අනුමෝදන් කරලා අපි දෙවියන්ට උදව් කරන අය. අපි දෙවියන්ගෙන් උදව් ගන්න අය නෙවෙයි, අපි දෙවියන්ට උදව් කරන අය. අපි දෙවියන්ට උදව් කරනකොට දෙවියන්ගේ යුතුකම දෙවියන් කරනවා. ඒගොල්ලන් අපිව ආරක්ෂා කරනවා. මොකද අපිව ආරක්ෂා කරොත් තමයි ඒගොල්ලන්ට මේ පින ලැබෙන්නේ. යාළ හැම කෙනෙක් ගැනම ලොකු අවධානයකින් ඉන්නේ. හැබැයි අපි ගුණ දහමෙන් පිරිහෙන්න පිරිහෙන්න අපට දෙවියන් නෙවෙයි උදව් කර ලං වෙන්නේ, පල්ලෙහා මට්ටමේ අය. අපි මානසිකත්වයෙන් පිරිහෙනකොට අපට ලං වෙන්නේ පල්ලෙහා මට්ටමේ ප්‍රේතයන් භූතයන් වගේ තමයි ලං වෙන්නේ. අපි මානසිකත්වයෙන් ඉහළට යන්න යන්න අපට සම්බන්ධ වෙන්නේ ඒ වගේ අය. එතකොට බුදුදහමෙන් කරන්නේ පුද්ගලයාගේ මනස ඉහළම මට්ටමකට පත් වෙන විදිහෙහි අනුශාසනාවක් බුදුදහම තුලින් අපට ලබා දෙනවා. එහිදී අපි කිව්වා මාර්ග දෙකක් ලෝකයාට බුදුහාමුදුර දේශනා කරනවායි කියලා. මොනවද ඒ මාර්ග දෙක? එකක් ස්වර්ග මාර්ගයේ සුගතිගාමි වෙන මාර්ගයේ නැවත මනුස්ස ලෝකයට සහ දිව්‍ය ලෝකවලට බ්‍රහ්ම ලෝකවලට යන මාර්ගයක් දේශනා කළා. ඒකට කියනවා සුගතිගාමි මාර්ගය නැත්නම් ස්වර්ග මාර්ගය කියලා. දෙවැනි පියවර තමයි මොක්ෂ මාර්ගය. ඒ කියන්නේ නිවන් දකින මාර්ගය, කෙලෙස් ප්‍රහීණ කරන මාර්ගය. මේකේ පළවෙනි පියවර තමයි කුසල් කරන ස්වභාවය, පින්දහම් කරන ස්වභාවය. පින්දහම් කරන්න පටන් ගන්න අපි කොහෙන්ද? පින්දහම් කරන්න පටන් ගන්න අපේ ගෙදර ඉඳගෙන. ගෙදරින් තමයි මුලින්ම පටන් ගන්න. ගෙදර ඉන්න වැඩිහිටියන්ට ගරු කරන එක, ගෙදර ඉන්න අම්මට තාත්තට සලකන එක තමයි පළවෙනි පින. මෙතනින් තමයි අපි ආරම්භ කරන්නේ. එතකොට දහමේ සඳහන් වෙනවත් යම් කිසි කෙනෙක් වැඩිහිටියන්ට සලකනවා නම්, මව් දෙමව්පියන්ට සලකනවා නම් මේක තමයි මූලික පින හැටියට. මේක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම අපිත් එක්ක ඉන්න ඇතැමිට අසරණ දරුවෝ වෙන්න පුළුවන්, අපේ ඥාතින් වෙන්න පුළුවන්, අපිට එයට පුළුවන් මට්ටමින් උදව් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපි යම් කිසි කෙනෙක්ගෙන් සේවයක් ගන්නවා නම්, යම් කිසි කෙනෙක්ගෙන් අපි වැඩක් ගන්නවා නම්, ඒ සේවය ගන්න කෙනාට නැවත අපි වැටුපක් හැටියට හෝ වේවා, යම් කිසි උදව්වක් හැටියට එයට අපි ප්‍රත්‍යෝපකාර කරනවා. මේකත් පිනක්. ඊළඟට පින්නතුනේ බුදුදහමේ සඳහන් වෙනවා ඉතාම පල්ලෙහා මට්ටමේ පිනක් අපට කරන්න පුළුවන්. අපි කෑම කන වෙලාවේදී කෑම කාලා ඉවර වෙලා භාජනය සෝදනකොට, ඉඳුල් පිඟාන හෝදනකොට, ඒ හෝදන ඉඳුල් පිඟාන ඉඳුල් ටික යම් කිසි කෙනෙක් එළියට දානවා නම්, පොළොවට දානවා නම්, මේක සතෙකුට කුරා කුහුඹියෙකුට හරි ආහාරයක් වේවා කියන පැතුමෙන් යම් කිසි කෙනෙක් මේක එළියට දානවා නම්, දැන් කාලි හැටි එළියට ගිහලා දාන්න බෑ, සිනකයකටම තමයි දාන්නේ. නමුත් එහෙම දාන වෙලාවේදී හරි තමන් සිතවිල්ලක් සිතනවා නම්, අනේ මේ ඉඳුල් ටික මේ ජලයේ ඉන්න සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒක දානවා නම් ඒකත් පිනක් කියලා. ඒක සාමාන්‍ය පිනක් නෙවෙයි. බුදුදහමේ සඳහන් වෙනවා ආත්ම භාව 100කට කුසල් වැඩෙන පිනක් කියලා. මෙතනින් තමයි ආරම්භ කරන්නේ. බුදුදහම බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පින්තුනි, පිනෙහි පිනෙහි කුසලෙහි ආනිසංසය ඊටාම පල්ලෙහා මට්ටමේ ඉඳන් ඊටාම උපරිමය කරා නුවණින් දැකපු, ප්‍රත්‍යක්ෂ කරපු, ඒ පින්කම්වල ආනිසංස දැනට භුක්ති විඳින ආත්ම භාවවල ඉන්න සත්වයන් සියසින් දැකලා, සියසින් දැකලා ලෝකයට ධර්ම දේශනා කරපු උත්තමෙක් තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. මෙන්න මෙතනින් පටන් ගන්න ධර්ම මාර්ගය අපි ටිකෙන් ටික ඉදිරියට යද්දී අපේ දරුවන් හැටියට, දෙමව්පියන් හැටියට අපි ඔවුනොවුන්ගේ යුතුකම් ටික මනවින් සිද්ධ කරනවා. දැන් සිංහලවාද සූත්‍රය දේශනා කරන්නේ මේ කාරණා, යුතුකම් කරන විදිය. මව්පියන්ගෙන් දෙමව්පියන්ට වෙන්න ඕන යුතුකම්, මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම්, දරුවන්ගෙන් මව්පියන්ට වෙන්න ඕන යුතුකම්, සේවක සේවිකාවන්, ඒ වගේම ස්වාමි භාර්යාවන්, ඔවුනොවුන් අතරින් සිදුවෙන අන්‍යෝන්‍ය සුහද සම්බන්ධතාවය මත ඔවුනොවුන්ගෙන් ඉටු විය යුතු යුතුකම් ගැනයි මේ සිංහලවාද සූත්‍රය දැක්වෙන්නේ. පින්නතුනි, සිංහලවාද සූත්‍රය පුළුවන් අය කියවල බලන්න, පොත් හොයාගෙන. මේක තමයි යුතුකම් ගැන ලෝකයේ තියෙන ඉහළම පාඩම. ලෝකෙ නොයෙක් ඇතැමිට මානව හිමිකම් වලින්, රටවල්වල ව්‍යවස්ථා වලින් නොයෙක් විදියෙන් තමන්ගේ යුතුකම් ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ ඉගැන්වීම් අතරින් බුදුදහමෙන් මේ සඳහන් කරන යුතුකම් පිළිබඳව පාඩම, සිංහලවාද සූත්‍රය දැක්වෙන පාඩම ඉහළම පාඩමක් විදියටයි සලකන්නේ. මෙන්න මේ යුතුකම් ටික ඉහළට අපි කරගෙන යනකොට අපේ ජීවිතවල මෙලොව වශයෙන් අපි සාර්ථක කරගත යුතු කාරණා තියෙනවා. ඒ කාරණා තුරින් එක කාරණයක් තමයි අපි හොඳට අධ්‍යාපනයෙන් දිනු වෙනට ඕන. ඒ කාලයට නියමිත භාෂා ඥාණයෙන් හෝ විෂය ධාරාවලින් අපි අධ්‍යාපනයෙන් දිනු වෙනට ඕන. අධ්‍යාපනයෙන් දිනු වීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට බුදුදහම තුල දැක්වෙනවා. මේකට දහම තුල කියනවා සුත ධනය කියලා. ඒ වගේම සිංහලවාද සූත්‍රයේ දෙවෙනි යුතුකම හැටියට කියනවා තුන්වෙනි යුතුකම හැටියට දරුවන්ට සිප්පන් සික්ඛාපෙන්ති කියලා. දරුවන්ට සිල්ව ශාස්ත්‍ර උගන්වන්න කියලා. ඒ කාලයට හැටියට තියෙන වැදගත්ම අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න දෙමව්පියනොත් ඒ අධ්‍යාපනය ලබා ගන්න. මේ අධ්‍යාපනය ලබා ගනිද්දී කොහොමද අපි ලබන්නේ කියන මාර්ගය දහම තුල තියෙනවා. අපි බොහෝ විට යම්කිසි අධ්‍යාපනයක් ලබන්නේ ඉදිරිදි රැකියාවක් ඉලක්ක කරගෙන. අන්න ඒ රැකියාවක් ඉලක්ක කරගෙන ලබන අධ්‍යාපනයේදී තමන් කරන රැකියාවෙන් සමාජයට, මානව වර්ගයාට යහපතක් සිදු කළ හැකි ආකාරයේ වෘත්තියක් ඉලක්ක කරගෙන රැකියාවට අදාළව අධ්‍යාපන ලැබීම තමයි බුදුදහමෙන් වඩාත්ම අගය කළ තියෙන්නේ. එහිදී බුදුදහමේ හැටියට ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර දෙකක් ගැන සඳහන් වෙනවා. එන් එකක් තමයි ගුරු වෘතිය කියන එක. අධ්‍යාපනයට, ඒ කියන්නේ ගුරුවරුන් හැටියට ඊට සම්බන්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ රැකියා පින් වැඩෙන රැකියාවක් හැටියට සඳහන් කරනවා. අනිත් රැකියාව තමයි සෞඛ්‍ය සේවයට අදාළ රැකියා. වෛද්‍ය වෘතිය, හෙද වෘතිය, සාතු සේවිකා සේවකාදී ඒ අංශයට සම්බන්ධ රැකියා සලකනවා. පින් වැඩෙන රැකියාවම පින් කමක් කරගත හැකි රැකියා විදියට. ඒ අතර තවත් විවිධ ආකාරයේ දැහැම රැකියා ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ රැකියා ශේත්‍ර දෙක ප්‍රධාන අංශ දෙකක් හැටියට සඳහන් කරනවා. ඇයි ඒකට හේතුව? ඒ රැකියා දෙකේදී වැටුප විතරක් නෙවෙයි, වැටුපට වඩා පිනකුත් එකතු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. තමන් කරුණාවෙන්, මෛත්‍රියෙන් අවංකව මේ රැකියාව කරනවා නම් එතකොට ජීවිතය සාර්ථක කරගැනීමේදී එක පැත්තකින් ඕනෝන් අතර යුතුයකම් දෙක කරන්න ඕන, අනිත් පැත්තෙන් අධ්‍යාපනය හොඳ අධ්‍යාපනයක් ලබන්නට ඕන. ඊළඟට ඒ අධ්‍යාපනය තුළින් තමන් ආර්ථික මට්ටමේ ශක්තිමත් වෙන්නට ඕන. හොඳ ආර්ථික ශක්තියක් තමන්ගේ ජීවිතේ තියෙන්නට ඕන. විශේෂයෙන් ගිහි පිනතුන් හැටියට මේ ඇත්තන් තුල එක තියෙන්නට ඕන. ධනය උපයීමේදී සමහර ඇත්තන් හිතනවා බුදුදහමෙන් ධනය උපයන්න අධර්යමත් කරලා තියෙනවා කියලා. ධනය හුඟක් උපයන්න එපා කියලා තියෙනවා කියලා සමහර ඇතැමිට වරදවා හිතනවා. නමුත් වෙනතුනේ බුදුදහමෙන් එහෙම නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය ඉහළම ධනවත් අය තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. දැන් අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ ඒ කාලේ හැටියට හිටපු ඉහළම ධනවත් කෙනෙක්. ඔහු ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයෙක්. අනාථමික සිරිතුමාට නැව හිටන් තිබිලා තියෙනවා. ඒ තරම් ඉහළ ව්‍යාපාරිකයෙක්. පින්නතුනේ බුදුදහමෙන් හරියට ඉගෙන ගත්තොත් එයා තමයි හොඳම ආර්ථිකයෙන් දිනු වෙන කෙනා බවට පත් වෙන්නේ. හැබැයි ඔහු ධනෙ උපයන්නේ සේදාවත් වක්කිතේහි මහා බල පරිචිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියන කාරණේ. ඔහු නිකං ඉඳගෙන උපයන ධනයක් නෙවෙයි ඔහු උපයන්නේ. ඔහු ධනෙ උපයන්නේ දෑතේ වීරියෙන්, මහන්සි වෙලා, දහඩිය වගුරුවල උත්සාහයෙන් ධාර්මික උපයන ධනයක් තමයි ඔහු උපයාගන්නේ. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. ධනය කොච්චර ඉපෙව්වත් කමන්නේ. ඒක එක මිම්මක් බුදුදහමෙන් කියනවා. මොකක්ද ඒ මිම්ම? ධම්මිකේහි ධම්මලද්දේහි දැහැමි ධනයක් වෙන්නට ඕන. තමන් උපයන ධනය මහන්සියෙන් උපයපු ධනයක් බවට පත් වෙන්නට ඕන. මහන්සියෙන් ධනෙ පිවුවොත් තමයි ඒ ධනය වටින්නේ. ඒ ධනය වටින්නේ. නිකන් ලැබෙච්ච ධනෙ එච්චර වටින්නේ නැහැ. ඒ වගේම නිවාඩු දවසක් ලැබුණාම නිවාඩු දවස වටින්නේ වැඩ කරන කෙනාට. නිතරම රැකිරක්ෂා වැඩ කරන කෙනාට තමයි නිවාඩු දවසක් වටින්නේ නේ. වැඩ නොකරම කෙනාට නිවාඩුවක් කියලා එකක් නැහැ. එයාට වටින්නේ නැහැ. නිවාඩු දවසක් වටින්නේ නැහැ එයාට. එතකොට නිවාඩු දවසක් ලැබුණාම ඒක හුඟක් වටින්නේ වැඩ කරන කෙනෙකුට. අන්න ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට ධනය වටින්නේ ලැබපු ධනය වටින්නේ ඒක මහන්සියෙන් උපයපු ධනයක් වුණොතින් ඒකේ බර වැඩි ඒ විතරක් නෙවෙයි ඒ බර වැඩි වීම නිසා ඒ ධනය නාස්ති වීම අපතේ යෑම අඩුයි ඒ විතරක් නෙවෙයි ඒ ධනයෙන් යම් කිසි කෙනෙක් පිනක් කළොතින් දානයක් දුන්නොතින් ඒකේ බරක් වැඩි නිකං ලැබෙච්ච දෙයකින් දන් දෙනවට වඩා මහන්සියෙන් උපයලා දීපු ධනය ආනිසංස වැඩි එනිසා තමයි මෙයන් අහලා ඇති ලංකාවේ හිටිය සමහර දෙහැමි රජවරු දන් දීපු හැටි ගැන සාමාන්‍යයෙන් රජවරු දන් දෙන්නේ රාජ භාණ්ඩාගාරයෙන් ධනය අරගෙන නෙයි රාජ භාණ්ඩාගාරය කියන්නේ මිනිසුන්ගෙන් ගන්න බදු දැනටත් අපේ රටේ ඇතැමිට සමහර අය දේශපාලන මට්ටමින් ඉහළින් නැහැ ලොකු දාන දෙනවා නමුත් ඒගොල්ලන් මහන්සියෙන් හම්බ කරන්නේ නෙවෙයි ඒවා බුදුදහමේ හැටියට අතීතයේ හිටිය සමහර රජවරු කොහොමද දන් දීලා තියෙන්නේ භාණ්ඩාගාරයෙන් අරන් නෙවෙයි දන් දීලා තියෙන්නේ සමහර දෙහැමි රජවරු වෙස් වලාගෙන ගිහිල්ලා මේ රජතුමා වෙන සාමාන්‍ය පුද්ගලෙක් හැටියට ඇඳුම් ඇඳගෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ගොවි තැන් කරලා කුලී වැඩ කළා මේ වගේ මහන්සියෙන් යම් යම් රැකියා කරලා ඒ රැකියාවෙන් අරගෙන එන වැටුප අරගෙන ඇවිල්ලා දන් දීපු අවස්ථාව ගැන සඳහන් වෙනවා ඇයි එහෙම කළා තියෙන්නේ එහෙම කරන පින්කමෙහි ආනිසංස වැඩි ඒකේ බර වැඩි ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ආනිසංසය වැඩි නිසා තමයි මේ විදිහට කටයුතු කළ තියෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය ලබන වගේම ධනය ලබන වගේම ධනය ලැබීමේදී ඒ ලබන ධනය හැකිතාක් මහන්සියෙන් උපයපු ධනයක් වෙන්නට ඕනේ. හැමුණොත් තමයි ඒ ධනයේ වටිනාකම තියෙන්නේ. ඊළඟ කාරණය තමයි අපේ ජීවිත සාර්ථක වීමේදී අපේ නිරෝගීකම කියන එක වටිනාම දෙයක් බවට පත් වෙනවා. නිරෝගීකම වටිනවා. ලෝකයේ තියෙන ලාභයන් අතරින් උතුම්ම ලාභේ හැටියට සැලකුවේ නිරෝගී බව කියන එක. ඒ නිසා ශාරීරිකව නිරෝගී භාවය වගේම මානසික නිරෝගී භාවයත් වටිනවා. ඒ නිසා බුදුදහමේ සෞඛ්‍ය ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා. ආහාර පාන ගන්න ඕනේ කොහොමද? ඒ වගේම නිදා ගැනීම ලෙඩ දුක් වල තියෙන ප්‍රතිකාර ආදී සෞඛ්‍යයට අදාළ සැලකියුතු දේශනා ටිකක් බුදුදහම තුල තියෙනවා. මන පාලනයකින් යුක්තව ආහාර ගන්නේ කොහොමද? ඒ කරුණ ධර්මය තුල තියෙනවා. අනිත් කාරණේ තමයි මේ සියල්ලක්මෙන් ගෙම් අපේ දිනන අතරේදී අපේ ළඟ හොඳ චරිතයක් තියෙනට ඕන. අපේ තනියම ඉපදුනාට අපි ඒ වගේම තනියම ලෝකෙන් මිය ගියාට අපේ ලෝකෙහි ජීවත් වෙන්නේ තවත් පිරිසකුත් එක්ක. අන්න ඒ සමාජයේ ජීවත් වීමේදී සමාජ ජීවිතයේ ගෞරවාන්විත විදියට ජීවත් වෙන්නට තමන්ට හොඳ චරිතයක් තමන් තියා ගන්නට ඕන. මේකට තමයි සිල්වත් ජීවිතයක් ගත කිරීම අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු ටිකෙන් යම් කිසි කෙනෙක් සාර්ථක නම් ඒ තැනැත්තාගේ ජීවිතයේ සැලකුතු ප්‍රමාණයකට ජීවිතය සාර්ථක වෙලා තියෙනවා. එවැනි අය මේ සමාජයේදී මේ පිනතුන් දැකලා ඇති. හොඳට අධ්‍යාපනයක් ලබාගෙන හොඳට ධනෙ උපයලා හොඳට නිරෝගීව ඉන්න ඒ වගේම හොඳ චරිතයක් තියෙන මිනිස්සු ඉනෝ මේ සමාජයේ. ඒ අය ඇතැම් විට ආගමක් අදහන්නේ නැහැ. සමහර අය ආගමක් කියලා නැහැ යට විශේෂයෙන්. තමන් ආගමක අනුගාමිකයෙක් නොවුනට ඒ ඇත්තන් ඇතැම් විට ආගම් රකින්න ඇටත් වඩා හොඳ චරිතවත් අය. කරුණා මෛත්‍රිය ආදී ගුණධම් තියෙන අය. මෙන්න මේ චර්යාව නිසා ඒ කට්ටිය තැම්මිට ආගමක් ඇදහුවේ නැති වුණත් හිතන්නේ මේ කට්ටිය දුගතිගාමී වෙයි කියලා. හිතන්නේ මේ කට්ටිය අපාගත වෙයි කියලා. සුගතිගාමී වෙන්නේ බෞද්ධයන් විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙක් මෙන්න මේ හොඳ වැඩපිළිවෙලෙහි හොඳ චරිතයකින් යුක්තව ජීවත් වෙනවා නම් කෙනෙක් ඒ කෙනාට සුගතිගාමී වීමට බාධාමක් වෙන්නේ නැහැ. එනිසා මෙන්න මේ தત્ත්වය තමයි කෙනෙක්ගේ ජීවිතය සාර්ථක කරගත යුතු පළවෙනි පදනම හැටියට බුදුදහමෙන් දැක්වෙන්නේ. මේ කරුණ වලින් හැකිතාක් තමන් ශක්තිමත් වුණා නම් ඒතා ප්‍රමාණයට තමන්ගේ මෙලව ජීවිතය සාර්ථක වෙනවා. හැබැයි ඒ අතරින් තවත් පියවරක් බුදුදහම තුල අපට කියනවා. මෙතනින් නවතින්නේ නැහැ. දැන් මේක සාමාන්‍ය පුද්ගලයෝ කරන දේවල් මේ ටික බුදුදහමකින් ලෝකේ බුදුවරයෙක්ගෙන් දහමක් නොහැව්වත් මේ ටික යම් කිසි කෙනෙකුට කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් බෞද්ධයන් හැටියට අපට තවත් යන්න පුළුවන් පියවරක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලෝකයේ අනිත්‍යය රකින්නට වඩා අර ප්‍රාථමික දේවල් ටික වඩාත්ම හොඳට අපට කරන්න පුළුවන් අපි බුදුදහමෙහි ඇතුළත් කරුණු දන්නව නම්. ඒ නිසා හැකිතාක් ධර්මයේ තියෙන ඉතාම සියුම් කරුණු ඉගෙන ගන්න අපි මීට වඩා කාලයක් වැය කරන්නට ඕන. විස්තර රාශියක් ධර්මයේ තුල මේවා අපිට උගන්වනවා. අපි මේ දේවල් ඉගෙන ගන්නම තමයි මේ කාලේ මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ කමත කරන්නේපා. දෙවෙනි පියවර තමයි අර සාමාන්‍ය චරිතවත් ජීවිතයක් අධ්‍යාපනයක් ආර්ථිකයකින් ඉන්න අතරේ නිතරම මනස ගැන වැඩි සැලකිල්ලකින් යුක්තව ඊට වඩා කුසල චේතනාවකින් නිතරම කාලය ගත කිරීම. අර පළවෙනි පියවරේදී ඇතැම් විට අපි සමාජයේ ගෞරවාන්විත භාවයට ලක් වුණාට ඇතැම් විට අපට මානසික පීඩා එනවා. ඇතැම් විට කාලයක් ගත වෙනකොට ජීවිතයේ තමන්ගේ අතින් සාර්ථක දෙයක් වුණේ නැහැ කියන පසුබෑමක් පසුතැවිල්ලක් සමහර අයගේ ජීවිත තුල දෙනවා. මේ පිනතුන් දැකලා ඇති මේ සමාජින සමහර අය ජීවිත අන්තිම කාලෙ වෙද්දී එයා තනි වෙනවා, හුදකලා වෙනවා. ඇතැම් විට දරුවෝ ටිකක් නැහැ ඒක ගෙදරක. ඇතැම් විට තමන් පාළුවේ හුදකලාවේ බලාගත්තුවද බලාගෙන ඉන්නවා. දරුවෝ ඇතැම් විට එනවා මදර්ස් ඩේ එක දවසට, ෆාදර්ස් ඩේ එක දවසට ඇවිල්ලා බලලා යනවනේ. අවුරුද්දට දවසක් ඇවිල්ලා මල් ටිකක් අරන් ඇවිල්ලා දීලා යනවනේ. ඒ අය ඇතැම් විට ජීවිතයේ අන්තිම කාලය බොහොම දුකෙන් කාලය ගත කරන්නේ. ඒකට එක හේතුවක් තමයි ඒ ඇත්තන්ගේ ජීවිතවල අතීතයේ පිළිබඳව සිහි කරනකොට තමන්ට සතුටෙන් සිහි කරන්න පුළුවන් කාරණා අඩුයි ඒ කට්ටියගේ. අන්න ඒ නිසා තමයි බුදුදහමෙන් මෙන්න මේ මානසික පීඩාවෙන් දුර වෙන විදිහේ වැඩපිළිවෙලක් අපට දේශනා කළේ ස්වර්ග මාර්ගයේ විදිහට. ඒකට තමයි දානමයන් පුණ්‍ය කිරියවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ගැන ධර්මය තුලින් විස්තර කරනවා. දන් දීම, සීල රැකීම, භාවනා කිරීම කියන මෙන්න මේ කරුණු අපේ ජීවිතවලදී සිදුවලා තියෙනවා නම්, මහන්සියෙන් උපයපු ධනය Taman දෙමව්පියන්ට සලකලා තියෙනවා නම්, මහන්සියෙන් උපයපු ධනෙන් අසරණයන්ට පිහිට වෙලා තියෙනවා නම්, දුප්පත් අයට පිහිට වෙලා තියෙනවා නම්, සිල්වත් ගුණවත් අයට දානමය වශයෙන් Tamanගේ ධනයෙන් පරිත්‍යාගයන් සිදු කළා තියෙනවා නම්, මෙන්න මේ අයට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා අර අතීතයේ තමන් කළා වූ පින්කම් ගැන සිහිපත් කරනකොට. මොකද නිතරම අපට අප විසින් කාරණා දෙකක් කළ යුතුයි. එකක් තමයි අපේ ජීවිතයේ සිදුවන අඩුපාඩුකම් හැකිතා කඩු කරගන්නට ඕන. අනෙත් පැත්තෙන් හොඳ පැත්තේ දේවල් වැඩිපුර කරන්න ඕන. ඇයි එහෙම කළ යුත්තේ? අපේ ජීවිතයෙන් හුඟක් අඩුපාඩු සිදු වෙලා තිබුණොත් අපට ඒ ගැන හිතනකොට හිතේ ලොකු කලකිරීමක් ඇති වෙන්නේ. ඇතැම් විට රැකියා ආරක්ෂා කරන කන්න මේක හිතෙන්නේ නැහැ. රැකියාව වෙන විස්රාම ගියාම අර රැකියා කරන කාලේ ඉගෙන ගන්න කාලේ කරපු ඔක්කොම මතක් වෙනවා. වීඩියෝ පටියක් වගේ ආයි ප්ලේ වෙනවා ඔක්කොම ටික. ඔය කරපුවා කලබලයට අනිත් අය පිළිබඳව ගත්ත තීරණ Tamanට වැරදිච්චේ ඔක්කොම මතක් වෙන ගන්නවා. ඒ නිසා එහෙම Tamanට පසු නොතෙවෙන විදියට පසුතැවීමක් ඇති නොවන විදියට තමන්ගේ චර්යාව වැරදි දේවල් හැකිතාක් ආම වෙන ආකාරයට තමන්ගේ චරිතය සකස් කරගන්නට වෙනවා. අනිත් දේ තමයි හොඳ දේවල් අනිත් අයගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් හැකිතාක් අපි ජීවිතේ කරන්නට ඕන. ඒ කරාය කියන්නේ තමන්ටම යහපත වෙන්නේ. ওই මනෝවිද්‍යාවෙන් දිනු කරපු වෙනම විශේෂත්‍රයක් තියෙනවා අදි මනෝවිද්‍යාව කියලා. ඒ අධිමනෝ විද්‍යාවේ මේ කර්මය ගැන ඉතාම වැදගත් කාරණයක් සඳහන් කරනවා. මොකද සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් යම් කිසි විදියක හැසිරීමක්ද කරන්නේ, යම් කිසි ක්‍රියා ටිකක්ද කරන්නේ, අන්න ඊට සමාන ක්‍රියාවන් ටිකක් බාහිරින් Tamanට ලැබෙනවා කියලා. උදාහරණයක් ඇටිය අපි අනිත් පැට ඊර්ෂ්‍යා කරනවා නම්, බාධා කරනවා නම්, දිනු වෙන විදියට දිනු වෙන අයට හානි කරනවා නම් අපට ඒ වගේම දේවල් ටිකක් පිටින් එනවා අපේ ගාවට. අර ළිඳෙන් වතුර වාදනයක් ගන්නකොටම අනිත් වටෙන් ඇවිල්ලා වතුර ඇවිල්ලා අතට ඒ වගේම වතුර ටිකක් පිරෙනවා වගේ අපි නිතරම අනිත්‍යයේ දිනුට බාධා වෙන දේවල්, අනිත්‍යයට හානි කර දේවල් කරනවා නම් අනිත්‍යයේ සාරතකත්වයේ අකමැති වෙන විදිය මානසිකත්වයක නම් ඉන්නේ අපට ඒ වගේම ටිකක් පිටින් එනවා. මේක තමයි කර්ම සංකල්පය. අධිමනෝ විද්‍යාව කියන කර්ම සංකල්පය මේක. ඒ වගේමයි අපි නිතරම අනිත්‍ය වෙනුවෙන් යහපත නම් කරන්නේ අන්න ඒ යහපත පිළිබඳව ස්පේස් එකක් තමන්ගේ වටේ ගොඩ නැගෙනවා. අනිත්‍යයට උදව් කරනවා නම් දිනු වෙන අයට ආශිර්වාද කරනවා නම් දිනු වෙන අයගේ යෝගේ සතුට වෙනවා නම් එළඩ වෙලින් අයට නිරෝගී වෙන කටයුතු කරනවා නම් ඒ වගේම දේවල් ටිකක් තමන්ට පිට ඉඳලා තමන්ගේ ළඟට එනවා. මෙන්න මේක තමයි අධිමනෝවිද්‍යාව කියන්නේ. මේක බුදුදහම නෙවෙයි, වර්තමාන දිනු වෙච්ච විශේෂ ධාරාවක් මේක. බුදුදහමේ තනි කරම මේ කර්ම සංකල්පය මේ කියන්නේ. එතකොට අකුසල කරනකොට අකුසලට සම්බන්ධ අකුසල විපාක ටිකක් තමන්ට ලැබෙනවා. කුසල් පැත්තේ දේවල් ටිකක් කරනනම් ඊට අදාළ ටිකක් ලැබෙනවා. දැන් බුදුදහමේ ස්වර්ග මාර්ගය කියන්නේ මේක. වෙනත් විදියකින් කියනවා නම් මේකට තමයි බුදුදහමේ 6-4 කියලා කියන්නේ. මේ පින තුන 6-4 දන්නවද? දැන් කටියට බණිනකොට එහෙම කියනවනේ 6-4ක් දන්නේ නැහැ කියලා නේ. මේ පින තුන දන්නවද? 6-4. ඈ? 6-4 කියන්නේ මොනවටද? 6 කියන්නේ දිව්‍ය ලෝක 6, 4 කියන්නේ සතර පාය. අකුසල කරවතින් අපායට යනවා, කුසල කරවතින් සුගතියට යනවා කියන මෙන්න මේ බුදුදහමේ තියෙන මූලික සංකල්පය කුසල අකුසල දැන ගැනීම තමයි 6-4 දැනගන්නවා කියලා කියන්නේ. ඔව්, 6-4 තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා මුලින්ම අපට ඉගැන්වුවේ. විමානවත්තු පේතවත්තු දේශනා කරමින් විමාය පේතවත්තු තුලින් දේශනා කරේ අකුසල කළ දුගතිගාමී ඡය ගැන. විමානවත්තුෙන් දේශනා කරේ කුසල කළ සුගතිගාමී ඡය ගැන තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා මුලින්ම ඉගැන්වුවේ. ඒ නිසා මෙන්න මේ පදනමේ ඉඳගෙන හැකිතා අකුසලයෙන් මිදිලා කුසල් කරන මානසිකත්වයක දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන මට්ටමකට තමන්ගේ හිත දියුණු වෙලා තියෙනවා නම්, එවැනි දැනුමක් තියෙනවා නම් ඒ කෙනාට කියනවා 6-4 දන්නවා කියලා. ඒක දැනගන්නකම් අපි 6-4ක් දන්නේ නැහැ. අපි අනිත් පැඩ බැනට අපි දන්නේ නැහැ තමයි. ඒ නිසා 6-4 දැනගන්න එක තමයි පළවෙනි පියවර. ඒ වගේම 8-5 දැනගන්නත් ඕන. 8-5 කියලා කියන්නේ මොනවද? 8-5 කියන්නේ, 5 කියන්නේ පංචශීලය, 8 කියන්නේ අටසීල. ඒ නිසා 3-5 දැනගෙන විතරක් බෑ. ඔෆිසියේ තියෙන දේ විතරක් දැනගෙන බෑ 3-5 විතරක්. ඔව්. 6-4 දැනගන්නත් ඕන, 8-5 දැනගන්නත් ඕන, 3-5 වගේම. එතකොට 6-4 කියන්නේ කුසල අකුසල පැත්ත, 8-5 කියන්නේ සිල්වත් බව පිළිබඳව. මෙන්න මේක තමයි බුදුදහමේ මූලික ඉගැන්වීමක් හැටියට සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ චරයාවන් ටික තමන්ගේ ජීවිතවල දිනු වෙන්න තමන්ගේ ජීවිතයේ සතුට පැත්ත වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව? තමන් නිතරම හිත හොඳට තියාගෙන තමන් ඉන්නේ. තමන් දන්නවා තමන්ගේ අතින් වැඩිපුර අතපසුවේ වුණොතින් තමන්ටම මානසික පීඩා එන්නේ. අනිත් අය දැනගත්ත නොගත්ත හෝ ඒක වෙනම දෙයක්. බාහිරින් වෙන දෝෂ ආරෝපණ නෙමෙයි, තමන්ටම තමන් හිත දොස් කියනවා තමන් මේ කරපු දේ හොඳ නෑ කියලා. ඒ නිසා තමන්ගේ හදේ සාක්ෂිය දන්නවා තමන් කවුද කියලා. අනිත් අයගෙන් චරිත සාක්ෂිය අවශ්‍ය නෑ. එනිසා එතෙන්දී තමන් හැකිතාක් නිවැරදි වෙන්න ටිකෙන් ටික මේ ගමනේ ඉදිරියට යන්නට තමන් හොඳ දැක්මක්, හොඳ විෂන් එකක් තමන්ගේ ජීවිතය තුළ ඇති කර ගන්නට ඕන. මේ සඳහා දහම තුළින් අපට ලොකු උපකාරයක් ලැබෙනවා. විශාල අනුශාසනා ටිකක්, හුවක් ඉගැන්වීම් ටිකක් දහම තුළින් අපට මෙහිදී සඳහන් කරනවා. එතකොට එහිදී මෙන්න මේ தත්ත්වයේ දිනු වෙන නම් හැකිතාක් දුරට මේ කර්මඵලය පිළිබඳව දැනුම ඇති කරගෙන හැකිතාක් අකුසලයෙන් මිදලා හැකිතාක් අනිත්‍යයට උදව් කරන දේවල් කරන්න. මේ තමන්ගේ දෑත, අද තමන්ට ශක්තිමත්ව තියෙන මේ දෑත ඇතැම් විට ජීවත් වෙන කාලයේදීම දුර්වල වෙලා යනවා. මේ අද්දෙක තමන්ට වැඩ කරන්න බැරි වෙලාවක් එනවා. ඇතැම් විට අංශභාගයම හැදුනොතින් කලින්ම දුර්වල වෙනවා. තමන්ට දැන් පේන මේ S2 ටිකෙන් ටික දුර්වල වෙමින් යන්නේ. තමන්ට දැන් ඇහෙන මේ කන් දෙක ටිකෙන් ටික ඇසීම අඩු වෙමින් යන්නේ. ඒ නිසා එවැනි ශරීරයක් පරිහරණය කරන අපි මේ S2, මේ කන් දෙකෙන්, මේ අද්දෙකෙන් තමන්ගේ කුසට ආහාර පාන ඇතුළු කරන එක විතරක් නෙවෙයි, මේ තමන්ගේ දුර්වල වෙන ශරීරයෙන් මේ අංගපසංග වලින් හැකිතාක් දුරට අනිත්‍යයට පිහිට වෙන්න. මේ දෑතින් තමන් හදපු තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකන්න ඉන්නවනම්, තමන්ට උදව් කරපු ගුරුවල ඥාතීන්ට හොඳට සලකන්න මේ අත් දෙකින් දුර්වල වෙන කලින්. ඒ විතරක් නෙවෙයි, ඒ ශක්තිය තවත් වැඩි වෙනවා. තමන් අඳුරන් නැති කෙනෙකුට සැලකුවොත් ඊටත් වඩා වැඩි මේ කුසලය. සාමාන්‍යයෙන් අපි සලකන්නේ අඳුර නැට, අපිට උදව් කරපු අයට තමයි අපි ආය උදව් කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒකිනුත් කුසලයක් වෙනවා. නමුත් ඒ කුසල එච්චර ප්‍රබල නැහැ, ශක්තිමත් නැහැ. අඳුරන් නැති අසරණ කෙනෙකුට සැලකුවොත් මේ ශක්තිය තවත් වැඩි වෙනවා. මොකද අපි අවස්ථාවේ ඉහළම මානසිකත්වයකින් මේක කරන්නේ. ඊළඟට පින්නතුනේ, මේ මානසික ශක්තිය තවත් ඉහළට දිනු වෙනවා. අපිත් එක අමනාප වෙච්ච අපට හතුරුකම් කරපු කෙනෙකුටත් උදව් කරන්න පුළුවන් නම්, එතෙන්ද පින්නතුනේ මතක තියාගන්න, මේ මානසික ශක්තිය ඉහළම මට්ටමක තියෙන. බොහෝ දෙනෙක් පින්නතුනේ මෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. මෙන්න මේක තමයි අපට බෞද්ධයෙක් වශයෙන් ප්‍රයෝජන ගන්න තියෙන හොඳම අවස්ථාව. මේ ජීවිත කාලයේ Tamanට බාධා කරපු, දියුණුවට බාධා කරපු, Tamanට ඇතැමිට හානි කරපු කෙනෙක් ඉන්නව නම් ජීවිතේ කවස්ථාවක් හරි අවංක වේකෙනාටත් උදව් කළ තියන. එතෙන්ද පින්නතුනේ දැන් කරන ක්‍රියාවන් වල ආනිසංසයට වඩා ඒක ඇතැමිට 100 ගුණයකින් විතර ඉහළට යන එකක් ඒක. බුදුහාමුදුරුවෝ සරණ කියපු ශ්‍රාවකයන් හැටියට මේකත් අපි අපේ ජීවිතේ කරන්නට ඕන. මෙවැනි තත්ත්වයකට කෙනෙකුගේ මානසිකත්වය හැදෙනවා කියන්නේ ඒ තැනැත්තාගේ පර්සනලිටිය, පෞරුෂත්වය ඉහළම මට්ටමක තියෙන. උදව් කරපු අයට උදව් කරන එක ලෝකේ සාමාන්‍ය දෙයක්. ඒක විශේෂත්වයක් නෙවෙයි. නමුත් බෝධිසත්ව සංකල්පය තමයි, බුදුවරුන්ගේ සංකල්පනා තමයි, තමන්ට බාධා කරන හානි කරන අයටත් උදව් කරනවා තමන්. ඒ ඇයට යහපතක් කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවේදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. ඒක කරන්න පුළුවන් නම් තමන් ඉහළම මානසිකත්වයක ඒ වෙලාවක ඉන්නේ. එනිසා මෙන්න මේ වගේ කුසල් දහම් අපේ ජීවිතවල අපි කරනකොට අපේ මනස ඉහළම මට්ටමේ පිරිසුදු මට්ටමක තියෙන හිත සතුටෙන් ඉන්නේ. අන්න ඒ සතුට, මේ හිතේ තියෙන සතුට මේ ශරීරයට දැනෙනවා. ඒක මේ ශරීරය නිරෝගී වෙනවා. ඒත් එක්ක ඒ විතරක් නෙවෙයි, මේ දියුණුවත් එක්ක අපේ ශරීරයේ වටා ගොඩනැගෙන මේ රශ්මි ධාරාවේ ශක්තිය වැඩි වෙනවා. ඒ ශක්තිය වැඩිවීම නිසා අපට ලං වෙන්නේ හොඳ මිතුරන්, හොඳ කල්යාණ මිත්‍ර, සත්පුරුෂය අපේ ජීවිතවලට ලං වෙනවා. මේ ශක්තිය දිනු වෙන්න මේ පේන මිනිස්සු විතරක් නෙවෙයි, ඇතැමිට අපේ දූ දරුවන් වෙන්නේ හොඳට පිං කළා වූ සසරෙන් ඉහළ තැන්වලින්, දිව්‍ය ලෝකවලින්, බ්‍රහ්ම ලෝකවලින් නික්මන අය තමයි අපේ දරුවන් බවට පත් වෙන්නේ. ඒ තරම් බලයක් මේ මානසික ශක්තියට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ශක්තිය දිනු වෙන්න අපට ලෝකේ ලැබෙන ප්‍රධානම දෙයක් තමයි ධර්මය ලැබෙනවා. ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සැබෑ ධර්මයේ මොකද්ද කියලා අහන්නට අපට හොඳ කල්යාණ මිත්‍රයන් අපේ ජීවිත තුලදී අපට මුණ ගැහෙනවා. මෙන්න මේක තමයි පින්තුනි අපේ ජීවිතයකින් ලබන ඉහළම ප්‍රතිඵලය. මේක හිතන්න එපා සරල දෙයක් කියලා. මේක හිතන්න එපා ලේසියෙන් ලැබෙන දෙයක් කියලා. අන්න ඒ බුදුවරයෙක්ගේ දහම තුලින් අපට අහන්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් සරල යුතුයකම් ටික කරන්න, දන් දෙන්න, සිල් රකින්න කියන අනුශාසනා විතරක් නෙවෙයි. ඒවා ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවෙච්ච කාලෙකත් අපට අහන්නට ලැබෙන දේවල්. මේ පිනතුන් අහලා ඇති, බුදුහාඳුර පහළ වෙනකොට සමහර ඍෂිවරු හිටිය අහසින් යන්න පුළුවන් අය. දැන් අසිත වැනි අය, අසිත තාපසයා මනුෂ්‍ය ලෝකෙහි දිවා විහරණය කළා. මනුෂ්‍ය ලෝකෙහි දවල් කෑම කාලා දිවා විහරණය කරන්න බ්‍රහ්ම ලෝකේ යනවා. මනුෂ්‍ය ශරීරයෙම ඉරිද බලෙන් යනවා, අභිඥාවලට සම්බන්ධිලා බ්‍රහ්ම ලෝකෙට යනවා. මේ ශරීරයේ සියුම් කළා ඈත තැන්වලට කාලය ඉක්මවල, කාලය හා අවකාශය ඉක්මවල යන පුළුවන් ශක්තියක් දිනු කරන්න පුළුවන් මනසට. හිතනකොටම වෙනත් තැනක පෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. එවැනි තත්ත්වයට හිත දිනු කරපු අය සිද්ධාර්ථ කුමාරය බුදු වෙන කලින් ලෝකෙ හිටියා. ඒකවත් ලොකු දිනුවක්, ලොකු විශේෂත්වයක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයකදී අපට ලැබෙන සුවිශේෂී අනුශාසනාවක් තියෙනවා. අන්න ඒ අනුශාසනාවට අදාළ බණක් තමයි අද අපේ මාතෘකාව. දැන් තමයි බණ පටන් ගන්න. දැන් මෙතෙක් කියපු කරුණු ටික සරලම දේවල් ටිකක්. තාම අපි පොළවේ ඉන්න වගේ දෙයක් ලෝකේ අනිත් දර්ශන වලින් ආගම් වලින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ අපි කතා කළේ. තාම ගුවන් යානේ ලෑන්ඩ් කරලා තියෙන්නේ. දැන් තමයි ගුවන් යානේ උස්සන්නේ. මෙතනින් තමයි බුදුදහමේ තියෙන සුවිශේෂී කරුණු ටිකක් විස්තර වන්නේ මේ නකුල පිතු කියන සූත්‍රය ඔස්සේ. බුදුහාඳුරගේ කාලේ උන්වහන්සේට හිටිය හුඟක් ගිහි දායකයෝ. ගිහි දායකයන් වෙනුවෙන් බුදුහාඳුර හුඟක් යුතුයකම් කළා. මේක දැනගන්න එක වටිනවා පින්නතුනි. දවසක් එක්තරා බ්‍රාහ්මණය බුදුහාඳුරන් අහනවා, බුදුහාඳුරනේ ඔබ වහන්සේ කාටත් එක වගේද කාලය කැප කරන්නේ, කාටත් එක වගේද සලකන්නේ කියලා. මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. බුදුහාඳුරනේ ඔබ වහන්සේ හැම දිනම වෙනුවෙන් කාලය වැය කරන්නේ එක සමානවද කියලා. මොකද්ද බුදුහාමුදුරු දීපු උත්තරේ? නෑ කියලානේ. හරියට හරි. බොහෝ දෙනෙක් හිතන්නේ බුදුහාමුදුරු හැම දෙනාටම සමානව සැලකුවා කියලා තමයි හිතන්නේ. සමසිතින් බලලා තියෙන හැම දෙනා කෙරෙහි මේක ගැටලුවක් නෑ. සමානාත්මතාවය. රජ කෙනෙකුටත් දානීය අර්ථචර්යාව සමානාත්මතාවය කියන කාරණයක් දේශනා කළා. නමුත් බුදුහාමුදුරු සඳහන් කරනවා, මං මගේ ජීවිතෙන් වැඩිපුර කාලයක් මම කැප කරන්නේ කවුරු සඳහාද? වැඩිපුර කාලයක් මම කැප කරන්නේ මා ගැන විශ්වාසයේ තියලා තමන් සතු ධන ධාන්‍ය රජකම් සිටුකම් අත්හැරලා පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලා කෙරෙහි මම වැඩිපුර කාලයක් කැප කරන්නේ කියලා. බුදුහාඳුරන්ගේ ජී මොකද බුදුහාඳුරගෙන ලොකු විශ්වාසයකින් තමන්ගේ ධනෙ සියල්ලක්ම අත්හැරලා ඇඳුම් ටික හිටන් මාරු කරලා තමයි පැවිදි වෙන්නේ. නමත් අත්හැරලා, කොණ්ඩෙත් අත්හැරලා, කොණ්ඩෙත් කබලනේ. තියෙන සම්පත් ටික ඔක්කොම දරුමල්ලෝ ඥාතින් ඔක්කොම අවදෙම පියන් අත්හැරලා තමයි මහාන වෙන්නේ. ඒ නිසා බුදුහාමර සඳහන් කරනවා, මගේ කාලයෙන් මං වැඩිපුර වැය කරන්නේ මම කෙරෙහි විශ්වාසය තියලා පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා කෙරෙහි කියලා. ඊළඟට සඳහන් කරන දෙවණියට උන්වහන්සේ කාලය වැය කරන්නේ බුදුහාමුදුරන්ටත් භික්ෂු සංඝයාටත් සිව්පසෙන් උපස්ථාන කරන තමන් මහන්සියෙන් උපයපු ධනය ශාසනය වෙනුවෙන් ස්වාමීන් වහන්සේලාගේ චිරපවැත්ම වෙනුවෙන් කැප කරන දන් දෙන ශ්‍රද්ධාවන්ත දායකයන් වෙනුවෙනුයි, කැපකරු දායකයන් වෙනුවෙනුයි මම ඊළඟට කාලය කැප කරන්නේ කියලා. එහෙම කාලය කැප කළ ඉතුරු නොතින් මම අනිත් ආගම්වලය වෙනුවෙන් කටයුතු කරනවායි කියලා. ඒ නිසා වැඩිපුරම භික්ෂුන් වහන්සේලාට, ඊළඟට ගිහි දායකයන්ට, ඊළඟට අන්‍ය ආගමිකයන්ට අන්න එහෙම කටයුතු කරද්දී මේ නකුල පිතු කියලා කියන්නේ බුදුහාඳුරන්ගේ සමීපතම දායකේ. නකුල පිතු ගැන මම හිතන්නේ මේ පිනතුන් කලින් අහලා නැතුව ඇති. මොහු තමයි මේ ශාසනයේ හිටිය ආදර්ශ සම්පන්න ගිහි පවුල් ජීවිතයක් ගත කරපු කෙනා විදිහට සැලකන්නේ. ආදර්ශවත්ම සාර්ථක ගිහි ජීවිතයක් ගත කරපු කෙනා. මොහු අවුරුදු 80 දී විතර බුදුහාඳුර හමු වෙන්න ආවා. බුදුහාඳුරන කියනවා මොහුගේ භාර්යාව තමයි නකුල මාතා. නකුල මාතා, නකුල පිතු කියන දෙන්න තමයි මේ දෙන්න අමුසැමියන් හැටියට හිටියේ. මේ නකුල පිතු කියනවා, මම මගේ ස්වාමි දියණිය විවාහ කරගත්තේ ඉතාම යෝන් වයසේ. දැන් ඉන්දියාවේ කළ විවාහ වුණේ අවුරුදු 16-18 වෙන කාලේ. ඉතාම ලස්සන රූප සම්පන්නිය තියෙන ඉතාම යෝන් කාලේ මම මගේ බිරිඳ විවාහ කරගත්තේ. ඒ විවාහ කරගත්තේ දවසේ ඉඳලා දැන් අවුරුදු 80 දක්වා මං කිසි දවසක මගේ ස්වාමි දියණිය කෙරෙහි වැරදි අදහසකින් අමනාපසිතකින් බැල්මක්වත් හෙළුවේ නැහැ කියලා. අමනාපසිතුවිල්ලකින් එයා දැස බැලුවේවත් නැහැ කියලා. දෙන්නා මේ වගේ ඕනෝන්ගේ ගුණ වර්ණනා කරගත්ත බුදුහාඳුරන් ළඟදී. ඒ විතරක් නෙවෙයි. මොහු කියනවා මේ ජීවිතය විතරක් නෙවෙයි. මං මරණයෙන් පස්සෙත් ඊළඟ ජීවිතේදීත් මේ ස්වාමි දියණියම මගේ බහරයා වෙනවා දකින්නට මම කැමතියි කියලා. එනිසා පින්නතුනි අපට ලොකු ආදර්ශයක් සපයනවා අඹ සැමියන් හැටියට. ඔවුනොන් විවාහ වෙච්ච මුල් කාලේ ඉඳලම අවසානයේ දක්වාම නැවුම් භවෙන් අලුත් භවෙන් ඔවුනොන් අතර යුතුයකම් කරමින් ඔවුනොන් අතරේ ගෞරවාන්විත විදියට ඉන්න පුළුවන් නම් දිග කාලයක් ඒක ඉතාම වටිනා දෙයක්. මේ නැවුම් භව මේ අලුත් භව ඇති වෙන නම් ඔවුනොන් අතරේ සමීප භව වගේම ඔවුනොන් අතරේ කිසියම් විදියක දුරස්ත භවකුත් තියෙනට ඕන. හුඟාක්ම ලං වුණොත් හුඟාක්ම ලං වෙනවා කියලා කියන්නේ ඇතැම්මිට හුඟාක්ම වෙන් වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඔවුනොන්ට සමීප වෙන වගේම ඔවුනොන් අතරේ ගෞරවය රැකෙන විදියෙන් ඔවුනොන් ආශ්‍රය කරන්න ඕන. විනයක් තියෙනට ඕන. අන්නේ විනය කියන එක ඉතාම වැදගත් වෙනවා. පෞල් ජීවිතයේ සඳහන් කරන කාරණා කීපයක් අවශ්‍යයි කියලා. එකක් තමයි ඔවුනොන් අතරේ ආදරය තියෙනට ඕන. ඒ වගේම ඔවුනොන් අතරේ සතුට තියෙනට ඕන. ඒ වගේම ඔවුනොන් අතරේ විනයක් තියෙනට ඕන. ඒ වගේම ඔවුනොන් අතරේ දැනුම හුවමාරු වෙන්නට ඕන. ආදරය තියෙනට ඕන. සතුට තියෙන්න ඕන. විනය තියෙනට ඕන. දැනුම හුවමාරු වෙන්නට ඕන. මෙන්න මේක පෞල් ජීවිතය වර්තමානයේ ෆැමිලි කවුන්සලින් වලදී මේක සඳහන් කරන කාරණයක්. ආදරය තියෙන වගේම ආදරය පෙන්වන්නටත් ඕන. නැත්නම් සතුටක් නෑ ආදරය තියෙන බව දෙන්නම හිතාගෙන ඉන්නවා. නමුත් ආදරය දැනෙන්න පෙන්වන්නත් වෙනවා. විවිධ ආකාර වලින් සලකන විදිහේ. ඒ වගේම ඕනොන් අතරේ විනයක් තියෙනට ඕන. ඒ වගේම ඕනොන් අතරේ වැදගත් වටිනා දේවල් ලෝකයේ අලුත් විශ්යන් ගැන, අලුත් දැනුම, දහම ගැන කරුණු ඕනොන් අතරේ සාකච්ඡා වෙන්නට ඕන. ඒ කාමු සැමියන් අතර විතරක් නෙමෙයි දරුවන් ඉන්න තැනත් කතා වෙනට ඕන අලුත් දේවල්. ඕබ දුබ විතරක් නෙමෙයි. අහවලා කරේ මේක ඒක නෙමෙයි අලුත්ම දැනුම ලෝකයේ අලුත්ම දේවල් ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් මෙයාට. ඒවා අලුත්ම දැනුම ලෝකයේ තියෙන අලුත්ම දැනුම ලෝකෙට මොකද්ද වෙන්නේ? අලුත්ම දේශපාලන තත්ත්වය මොකද්ද? අලුතේම ලෝකයේ සොයා ගන්න දේවල් මොනවද? අලුත්ම සංකල්ප මොනවද? අලුතේම සොයාගත්තු ග්‍රහලෝක මොනවද? අලුතේම සොයාගත්තු ගැලැක්සිය මොකද්ද? මෙන්න මේ දැනුම නිවස තුල සාකච්ඡාවට භාජන වෙන්නට ඕන. ඒ නිසා නකුල පිතෝ නකුල මාතා කියලා කියන්නේ මෙන්න මෙවැනි ජීවිත සාර්ථක ජීවිතයක් ගත කරපු දෙන්නේ හැටියට සලකනවා. අන්න ඒ නකුල පිතෝ, අන්න ඒ නකුල පිතෝ පින්නතුනි, ඉතාම දුර්වල අවස්ථාවක ඉන්න වෙලාවක හැරමිටි වාරුවෙන් දවසක්ද බුදුහාමුදුරු හමු වෙනට ආවා. ඒ එනකොට බුදුහාමුදුරු වැඩ සිටියේ කොහෙද? බුදුහාමුදුරු වැඩ සිටියේ ඉන්දියාවේ කළ තිබුණ බග්ග කියන ජනපදයක්. බග්ග ජනපදයේ සුන්සුමාරගිරි කියන නුවර තිබුණා බේසකලා කියලා මිගදායක් මුවවණයක්. දැන් මේ පින්තු නහල තියෙන එක මුවවණයක් ගැන මොකක්ද? බාරාණසියන් ඉසිපතනේ මිගදායේ. ඉසිපතනේ කියලා මිගදායක් ගැන කතා කරලා තියෙනවා. ඒක කොහෙද සඳහන් වෙන්නේ? පළවෙනි සූත්‍රයේදී. පළවෙනි සූත්‍රේ මොකද්ද බුදුහාම දේශනා කරපො? ධම්මචක්ක සූත්‍රයේදී බාරාණසියන් ඉසිපතනේ මිගදායි, ඉසිපතනේ මිගදායි කියන එක මෝවණයක්. දැන් මේ බුදුහාඳුර ඉන්නේ තවත් ඒ වගේම මෝවණයක්. ඒ මෝවණයට කියන්නේ බේසකලා කියන මෝවණි. ඒක තිමුනේ බග්ග කියන රටෙහි සුන්සුමාරගිරි කියන නගරයේ සිටියේ. ඒ කාලේ ඉන්දියාව ප්‍රධාන ජනපද හතරක් තිබුණා. ඊට අමතරව තවත් අනු ජනපද 16ක් තිබුණා. ඊට අමතරව තවත් පොඩි පොඩි ජනපද තිබුණා. එයින් එක ජනපදයක් තමයි මේ කියන්නේ. මේ ජනපදයේ බුදුහාමුදුරුවෝ මේ බේසකලා කියන මිගදායේ ඉන්නකොට, මුවවණේ ඉන්නකොට මේ නකුල පිතෝ දවසක් සවස් යාමේහි බුදුහාමුදුරුවෝ හමු වෙනට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරණ දැන් මොහු වයසක කෙනෙක්. ආවට පස්සේ මොහු කියනවා බුදුහාමුදුරනේ, මම දැන් හරියම දුර්වලයි, මං වයසයි දැන්. මම ලෙඩ දුක් බහුලව ඉන්නේ කියලා තමන්ගේ තියෙන ශාරීරික අපහසුතාවයන් ගැන සඳහන් කරා. බුදුහාමුදුරෝ කියනවා නකුල පිතූ, මේ ශරීරයේ හැටි හොම තමයි ශරීරය දුර්වල වෙන දෙයක්, ශරීරය ලෙඩ වෙන දෙයක්, ශරීරය කියන්නේ මහලු වෙන දෙයක්. මහලු වෙන, ලෙඩ වෙන, දුර්වල වෙන, ලෙඩ වෙන මේ ශරීරය ගැන යම් කිසි කෙනෙක් මේ ශරීරය නිරෝගී කියලා, මේ ශරීරය නිරෝගී කියලා යම් කිසි කෙනෙක් උඩඟු බවක් මාන්නයක් ඇති කර ගන්නව නම්, මහලු වෙන, දුරවල වෙන ලෙඩ වෙන මේ ශරීරය මගේ ශරීරය ලස්සනයි කියලා හෝ නිරෝගී කියලා හෝ යම් කෙසේ කෙනෙක් මාන්නයක් උඩඟු බවක් ඇති කර ගන්නවා නම් කිමඤ්ඤත්‍ර බාල්‍යා කියලා කියනවා. ඒක යතනත්තාගේ මෝඩකම හැර වෙන මොකද්ද කියලා. මෝඩකම හැර වෙන මොකද්ද කියලා. මේ ශරීරය කියන්නේ වේගෙන් වෙනස් වෙන දෙයක්. අපේ කොණ්ඩය වේගෙන් වෙනස් වෙනවා. අපේ මුහුණේ ස්වභාවය, අපේ ශරීරයේ ස්වභාවය වේගෙන් වෙනස් වෙන එකක් මේ තියෙන්නේ. ඒ වගේම අපේ තියෙන මේ නිරෝගී භාවයත් ටිකෙන් ටික දුර්වල කර භාවය කරා ළඟා වෙමින් තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ශරීරයේ ස්වභාවයම තමයි ශරීරයේ දුර්වල වෙන දෙයක්, ශරීරය මහලු වෙන දෙයක්, ශරීරයේ ලෙඩ වෙන දෙයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේකට සම්පූර්ණ නිරෝගී භාවයක් සම්පූර්ණම යෝන් භාවයක් මේ ශරීරය තුලින් බලාපොරොත්තු වෙන බෑ. නමුත් ඔබට එකක් කරන්න පුළුවන්. මොකද්ද ඒ දේ? ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. ලෙඩ වෙන ශරීරයක් තියෙන මම මගේ සිත නිරෝගීව තියාගන්නට උත්සාහ කරනවා කියන හැඟීමක් ඇති කරගන්න කියලා. දැන් මේ මොකද කියන්නේ? මගේ ශරීරය ලෙඩ වුණාට මම මගේ හිත ලෙඩ කරගන්නේ නැහැ කියන උත්සාහයක් ඇති කරගන්න කියලා. අපට බොහෝ විට වෙන්නේ ශරීරය ලෙඩ වෙනවත් එක්කම හිතත් ලෙඩ වෙනවා. ඇතැම් විට ශරීරය ලෙඩ වෙන කලෙම හිත ලෙඩ වෙලා තියෙනනේ. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ මේ ශරීරයේ සම්පූර්ණ නිරෝගීතාවයක් අපට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නමුත් අපි දක්ෂ නම් අපට එක දෙයක් කරන්න පුළුවන්. මොකද්ද ඒ දෙය? හිත නිරෝගීව තියාගන්න පුළුවන්. හිත නිරෝගීව තියාගන්න පුළුවන්. හිත නිරෝගීව තියාගන්නේ කොහොමද? හිතට අකුසල සිතුවිලි නොයන විදියට හිත පිරිසිදුව තියාගන්න එක. හිත රෝගී වෙන්නේ කොහොමද? අපි දකින දෙයක්, අපි යමනාප දෙයක් දකිනකොට හිත නරක කරගත්තොත්, හිත ගැටුනොත්, අපි අහන දෙයකින් හිත ගැටුනොත්, ඒ වගේම අපි අහන දකින දෙයකට ඉක්මනටම ආසාවෙන් බැඳිලා ගියොතින්, ඇදිලා ගියොතින් අපේ හිතේ තියෙන ලස්සනකම, හිතේ තියෙන නිරෝගී භාවය නැති වෙනවා. මෙන්න මෙහෙම ඇති නොවන විදියට බාහිර පිටතින් තියෙන රූප ශබ්දවලට අපේ හිතේ තියෙන තැම්පත් බවට හිතේ තියෙන නිරෝගී භාවයට හානියක් නොවන විදියට හිත පවත්වා ගන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී අපි හිතින් නිරෝගීව ඉන්නේ. අපි ශාරීරිකව දුර්වල වෙන්න පුළුවන්. නමුත් හිතින් අපි ලෙඩ වෙලා නැහැ. අපේ හිත ලස්සනයි. බුදුහාමුදුරුවන්ගේ මෙන්න මේ කාරණය ඇහුවට පස්සේ අර පුද්ගලයා බුදුහාඳුර වෙත ආපු වෙන කවුද කෙනා? ඕන්න කුලපිතෝ. නකුලපිතෝ හුඟා සතුරුනා. බුදුහාඳුර මේ සැබෑ දහමක් නේද මේ දේශනා කරන්නේ? කොච්චර උත්සාහ කරත් මට බෑ නේද මගේ ශරීරයේ මුල් මට්ටමට ගන්න එක හරි නේද? දැන් බලන්න බුදුහාඳුරත් ලෙඩ වුණා. බුදුහාඳුරත් වයසට ගියා. බුදුවරේ කොටවත් එක පාලනය කරන්න බෑ. බුදුහාඳුර කියලා කියන්නේ ඉරිදී බල වලින් ඕනම විශ්සේ ඕනම තැනකට ඇසිපිය ගහන මොහොතින් යන්න පුළුවන්. මේ ශරීරයේ එක විට ජලයත් ගින්දරත් එක විට ශරීරයෙන් පිට කරන්න පුළුවන් කෙනෙක්. ජලය මත බිම වගේ ඇවිදලා යන්න පුළුවන්. මහ පොළොව මත වතුර වගේ ගිලෙන්න පුළුවන්. අහසේ නොපෙනී යන්න පුළුවන්. අනිත්‍යගේ හිත් කියවන්න පුළුවන්. ඕනෑම තැනක නොපෙනී ඉන්න පුළුවන්. මේ වගේ අභිඥා සුවිශේෂී හැකියා විශාල ප්‍රමාණයක් තිබ්බ කෙනෙක් තමයි බුදුවරයෙක් කියලා කියන්නේ. එවැනි මානසික හැකියාවක්, එවැනි භෞතික හැකියාවක් තියෙන බුදුහාමුදුරුවෝ වයසට ගියා. පාලනය කරන්න බෑ මේක. නමුත් අපට එක දෙයක් ජීවිතය පාලනය කරන්න පුළුවන්. අන්න ඒ තමයි අපේ හිත පාලනය කිරීම සහ හිතට අකුසල සිතුවිලි නොයන විදියට හිත සතුටින් පවත්වා ගැනීම. මෙන්න මේ කාරණය නකුල පිතුට බුදුහාමුදුරුව සඳහන් කරපු අවස්ථාවේදී මව හුඟා සතුටටපත් වුණා. බුදුහාමුදුරන්ට වැඳලා බුදුහාමුදුරන්ට සමු දීලා ඊළඟට මේ නකුල පිතු යනවා කවුරු හම්බ වෙනද? ඊළඟට යනවා සැරියුත් හාමුදුරුවෝ හම්බ වෙනවා. මේ නකුල පිතු ඉතාම වැදගත් කාරණයක් කියනවා. ස්වාමීනි, මම ශාරීරිකව දුර්වල වෙලා වයසට ගිහිල්ලා ඉන්න අවස්ථාවේදී මට ජීවිතයේ සතුට තමයි නිතර මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා මුණගැහිම කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා. මනෝභාවනීය කියන්නේ හිත සතුට දැක්කාම හිත සතුට වෙනවා කියන එක. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ බොහෝ දෙනේ බුදුහාමුදුර හමු වෙන්නේ නැහැ. ඇවිල්ලා ඇතැමිට බුදුහාමුදුර හම්බෙන්නේ නැහැ. අනිත් ස්වාමීන් වහන්සේලා හම්බ වෙනවා. හම්බෙලා කතා බහ කරන තොරතුරු අහනවා. තමන්ගේ තියෙන මානසික ගැටලු සාකච්ඡා කරනවා. ශ්‍රද්ධාවන්ත කෙනෙක් විහාරස්ථානයකට එන්නම ස්වාමීන් වහන්සේලා සමග කතා කරන්න. කතා කරන්නේ මොනවද? කතා කරන්නේ ධර්ම කාරණා. ස්වාමීන් වහන්සේගෙත් යුතුයකමක් තියෙනවා ධර්ම කාරණයක් එනකට කියලා දෙන්න. නැත්තම් වෙන දෙයකට නෙමෙයි පන්සලට එන්නේ. පන්සලේ අඩුපාඩු බලන්නවත්, යාන වාහන ගැන කතා කරන්නවත්, අලුත්ම දේශපාලන වාතාවරණය කතා කරන්නවත්, අනිත් එක අඩුපාඩුකම් කතා කරන්නවත් නෙවෙයි අපි හාමුදුරු කෙනෙක් මුණ ගැහෙන යන්නේ. හාමුදුරු කෙනෙක් මුණ ගැහෙන කතා යන්නේම අපි ගැඹුරු ධර්ම කාරණයක්, අපේ ජීවිතයට අර්ථ සම්පන්න වෙන ධර්ම කාරණයක් අසා දැනගන්නයි විහාරස්ථාන වලට යන්නේ. සහ භික්ෂුන් වහන්සේලා හැටියට අපේ වගකීමක් යුතුයකමක් තියෙනවා ඒ එනැත්තන්ට ධර්මයම කියලා දෙන්න. මේක තමයි අපේ වගකීම. ඒ වගකීම අපි නොකරනවා නම් අපි වගකීම් පැහැරියා වෙනවා. ඒ නිසා නකුලපිතු කියනවා මේ හිත සතුට වෙන විදිහේ ස්වාමීන් වහන්සේලා දකින්න එක තමයි මට හිතට තියෙන සැනසීම කියලා. මේ වයසට ගිහු මිනිසෙක් කියන කාරණය. පන්සලට ඇවිල්ලා හාමුදුරුවෝ දැකලා හාමුදුරුවොත් එක්ක ධර්ම කාරණා සාකච්ඡා කිරීම තමයි මට සතුට කියලා. ඊළඟට මෙහෙම සඳහන් කළා, මේ නකුලපිතු යන කොහරද සරුවත් හාමුදුරුවෝ හම්බෙන්න ගියාට පස්සේ දැන් මේ කියන කරුණ ටික ඔක්කොම හොඳට කල්පනාවෙන් අහගෙන ඉන්නට ඕනේ. දැන් මේ පුතා සෙල්ලම් කරාට පුතා ගැනත් බලන්න කමන්නේ. මේ දැන් අවධානය තමන් තියාගන්න ඕනේ, තමන් දක්ෂ වෙන්නට ඕන. දැන් අපි මේ සාකච්ඡා කරමින් ආවේ නකුලපිතු ඇවිල්ලා බුදුහාඳුර මුණ ගැහෙලා ඊට පස්සේ සරුවත් හාමුදුරුව මුණ ගැහිමක් දක්වා. සරුවත් හාමුදුර මුණ ගැහුනට පස්සේ සරුවත් හාමුදුරන්ට වැඳලා නමස්කාර කරාට පස්සේ සරුවත් හාමුදුර කියනවා ඉතාම වැදගත් කාරණයක්. මොකක්ද කාරණය? විපස්සන්නානි කෝතේ ගහපත් ඉන්ද්‍රියානි පරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝදාතෝ අලත්තනෝ අජ්ජ භගවතෝ සම්මුඛා ධම්මං කතං සවනාය. නකුලපිතු ගෘහපතිය, ඔබගේ මුහුණ හරිම ලස්සනයිනේ. ඔබගේ මුහුණ හරිම ප්‍රසන්නයි. ඔබගේ ඉන්ද්‍රියන් හරිම පැහැදිලි. ඔබ අනිවාර්යයෙන්ම අද බුදුහාමුදුරන්ගෙන් මොකක් හොඳ ධර්ම කාරණාවක් අහලා දැනගෙනයි ඔච්චර හිත ලස්සනට මුහුණ ලස්සනට ඉන්නේ කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. දැන් අර එනකොට ආවේ මුණ කලකිරිලා ආවෙනේ. දැන් ලෙඩ වෙලා මට දැන් අමාරුයි, වයසට ගිහිල්ලා ලෙඩ දුක් දැන් දුර්වලයි කිය කියා ආවෙනේ. එහෙම ආපු මේ මිනිස්සයට බලන්න වෙච්ච වෙනස. බුදුහාමුදුරුවෝ කිව්වා ඔබගේ ශරීරයේ දුර්වල වෙන්න පුළුවන්, රෝගී වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබගේ සිත ලෙඩ කරගන්න එපා. හිත නිරෝගීව තියාගන්න කියලා කිව්වට පස්සේ දැන් මොහු හිතේ සතුටෙන් හිතේ කුසල් වැඩි වෙන විදියට හිත සතුටෙන් දැන් මේ තියාගත්තට පස්සේ මොකද වුනේ? යාගේ මුහුණ හරියම ලස්සනයි. එයාගේ ඉන්ද්‍රිය ලස්සනයි. ඉන්ද්‍රිය ලස්සනයි කියලා කියන්නේ මේ මුහුණාදිය සාමාන්‍ය පේන දේ නෙවෙයි, එයාගේ හැසිරීම සංවරයි. ඒ හැසිරීම ලස්සනට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය ප්‍රසන්නයි කියලා කියනවා. කලබල ගති අඩුයි, කලකිරීම ගති අඩුයි. ඉතාම ප්‍රබෝධයෙන් මොහු මේ ඉන්නේ. මේක පින්නතුනි, බුදුහාමුදුරන්ගේ ශාසනයේ ශ්‍රාවකයන් ළඟ තිමිච්ච ප්‍රධානම ලක්ෂණයක්. දැන් සමහර අය බුදුහාමුදුරන්ට කරපු වරණාවක් තිබුණ බුදුහාමුදුරන් කාලේ. මොකද ඒ කාරණේ? බුදුහාමුදුරනේ අනිත් ආගම්වල ශාස්ත්‍රවරන්ගේ ශ්‍රාවකයන් බැලුවාම, මූණ බැලුවාම හරිම අප්‍රසන්නයි. බොහෝම කලකිරුණු ස්වභාවයෙන් ඇදිලා පැදිලා දුර්වල වෙලා ඉන්නේ. නමුත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඉතාම ලස්සනට ප්‍රසන්න මුහුණින් යුක්තව ඉන්නේ කියලා. ඇතැමිට මේ ස්වාමීන් වහන්සේට භෞතික වශයෙන් මොනවාක්වත් අයිති දෙයක් නැහැ. තුන් සිවුරයි පාත්‍රයයි විතරයි තියෙන. ඇතැමිට ඒ සිවුරත් අර සොහොන් වල දාපු පාන්සොගුළු රෙදි කඩෙන් මහපු සිවුරු තමයි මේ ඇඳන් ඉන්නේ. එහෙම පහසුකම් ටිකක් භුක්ති විඳද්දී ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් අනිත් ආගම්වල අනුගාමිනියන්ට වඩා ඉතාම ලස්සනට ප්‍රසන්නව ඉන්නවා කියන එකයි මේ අනිත් ආගමිකය කිව්වේ. බෞද්ධයන් නෙමෙයි මේ කිව්වේ. වෙනත් ආගමික ශාස්ත්‍රවරු බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට කරපු වර්ණාවක් තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් මේ අනිත්‍යතාවය දුක බව ප්‍රත්‍යක්ෂ කළත් අවබෝධ කළත් ඉතාම ලස්සනට ඉතාම ප්‍රසන්නශීලීව ඉන්නවායි කියලා. මේක පිනොතේ ඉතාම වැදගත් කාරණයක්. දැන් බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි බුදුදහමේ අනිත්‍යතාවය නිතරම කියන්නේ. බුදුදහමේ දුකමයි නිතර කියන්නේ. මේක කලකිරුණු දෙයක් කියලා. මේක අසුභවාදී දහමක් කියලා. මේක ඍණාත්මක චින්තනයක් කියලා සමහර අය කියනවානේ. නමුත් පිනොතේ මේක වැරදි ආකල්පයක්. බුදුහාඳුරන්ගේ දහම හරියට දැනගත්තු කෙනෙක් තමයි හරියටම ජීවිතේ ලස්සනටම ජීවත් වෙන කෙනා වෙන්නේ. අනිත්‍යතාවය හොඳටම තේරුම් අරගෙන ලස්සනට මිනක කෙනා බවට පත් වෙන්නේ ඔහු. සරුවත් හාමුදුරන්ගේ ළඟදී මේ නකුල පිතා අහනවා තව දුරටත් ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙන්න මේ ශාරීරිය දුර්වල වෙද්දී මනස දුර්වල නොවන විදියට ඉන්න ආකාරය තව දුරටත් මට විස්තර කරලා දෙන්න කියලා. මෙන්න මෙතෙන්දි පින්නතුනි බුදුදහමේ තියෙන ඉතාම වැදගත් කාරණයක් සරුවත් හාමුදුරුව විස්තර කරනවා මේ නකුල පිතාට. ඔහු දේශනා කරනවා සරුවත් හාමුදුරුව දේශනා කරනවා ලෝකයේ සැබෑ දහමක් අහන්නට බැරි වුණු කෙනා, ලෝකේ යථාර්ථය නොසපු කෙනා, බුදුවරයෙක්ගේ සැබෑ ධර්මයක් නොසපු කෙනා. ඒකට වෙනම පද ටිකක් දක්වනවා. අරියාණං අදස්සාවේ, අරිය ධම්මස් අකෝවිදෝ, අරිය ධම්මස් අවිනීතෝ ආදී වශයෙන් නම් ගානක් තියෙනවා. ඒක සරලව කියනවා නම් මේ බුදුවරයෙක්ගේ දහමක දක්ෂ නොවෙච්ච කෙනා අදක්ෂ කෙනා. ඒ ලක්ෂණය මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති. රූපය තමන්ගේ හැටියට අල්ලගන්නවා. රූපය කියන්නේ මොනවටද? මොනවද රූප කියලා කියන්නේ? ඇහැට දකින රූපනේ. ඔව් හොඳයි. ඇහැට දකින රූප ඉතාම හොඳයි. නමුත් බුදුදහමෙන් තවත් රූප ටිකක් ගැන කියන හැට දකින රූපේ විතරක් නෙවෙයි, කනට ඇහෙන ශබ්දයත් ශබ්ද රූපයක් විදිහට සලකන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳත් ඒකත් රූපයක් විදිහට සලකන්නේ. දිවට එන රසයත් රස රූපේ විදිහට සලකන්නේ. ශරීරයට දැනෙන ස්පර්ශය පොට්ටම්බ රූපය කියලා ස්පර්ශ රූපය කියලා කියනවා. ඒවා මනස සම්බන්ධ රූප. දැන් මේ බාහිර පේන රූප මනසට සම්බන්ධ වුණාට පස්සේ තමයි ඒවත් පේන්නේ. නමුත් අනිත් රූප ටිකේ ලක්ෂණය තමයි මේව කෙලින්ම මනසත් එක්ක යන්නේ. මේ භෞතික පේන රූප වගේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට කියන්නේ රූප කියලා. මෙන්න මේ අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් දකිනකොට, දිවෙන් රසයක් විඳිනකොට, ශරීරයෙන් ස්පර්ශයක් ලබනකොට අපේ ලක්ෂණය තමයි මේ අහන, දකින, බලන, ස්පර්ශ කරන දේවල් මගේ කියලා තමන් මේක අල්ලගන්නවා. අපි හිතන් ඉන්නේ මේක මගේ කියලා. ඒ විතරක් නෙවෙයි, රූපවන්තං වාත්තානම් ආත්මය තමන්ගේ රූප සහිත දෙයක් කියලා සලකනවා. මේ ආත්මය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ආත්මය කියන්නේ අපි හිතාගෙන ඉන්නවා තමන්ගේ ශරීර අභ්‍යන්තරයේහි නොවෙනස් වන ස්ථිර දෙයක් tie කියලා අපි හිතාගෙන ඉන්නවා. ශරීර අභ්‍යන්තරයේහි ස්ථිර නොවෙනස් වන දෙයක් තියෙනවා කියන හැඟීමක් අපේ ජීවිතවල තියෙනවා. අන්න ඒ දෙයට අපි හිතනවා ඒක රූපයක් එක්ක ඉන්න දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒක තමයි අපි ඉදිරියට පැහැදිලි කරන හොඳ කල්පනාන් හිටියොත් ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා අත්තනිවා රූපං, මේ ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතන් ඉන්නවා. ආත්මය කියන්නේ තමන් හිතාගෙන තමන්ගේ අභ්‍යන්තරේ මොන හරි ස්ථිර දෙයක් තියෙනවා, ඒක උඩ රූපයේ පිහිටලා තියෙනවා කියලා හිතනවා. ඊළඟට හිතනවා කොහොමද රූපස්මින් වාත්තානම් රූපය තුල ආත්මය තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට කොහොමද හිතන්නේ? එකක් හිතනවා රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්ම සහිත දෙයක් කියලා හිතනවා. රූපවන්තං වාත්තානම් ආත්මය රූප සහිත දෙයක් කියලා හිතනවා. ආත්මය මත රූපයේ තියෙයි කියලා හිතන් ඉන්නවා. රූපය තුල ආත්මය තියෙයි කියලා හිතන් ඉන්නවා. මේ වචන වලින් නැති වුණාට, මේ වචන වලින් අපේ ජීවිතය කවදාවත් අපි හිතන්නේ නැහැ. එතෙම සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ මේ මනසයි ශරීරයයි දෙකම එකට ක්‍රියාත්මක වන දෙකක්, එකක් මත අනිත් එක පිහිටලා තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. එහෙම නැති වුණත් අපිට සාමාන්‍ය තේරෙන විදිහට කියනවා නම් අපිට හිතෙන්නේ මේ ශරීරය මගේ කියලා. අපිට සරල තේරෙන සිංහලෙන් කියනවා නම් අපිට හිතන් ඉන්නේ මේ බාහිරට පේන ශරීරය මගේ කියලා මේ හිතන් ඉන්නේ. ඇත්තටම මේක මගේද? අපි මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? මගේද මේක? ඔව්. අද අපි මේක මනසත් එක්ක ක්‍රියාත්මක වෙන නිසා මගේ කියලා අපිට යම් යම් ක්‍රියාවලි ටිකක් කරන්න පුළුවන්. ඒක මනස තියෙන නිසා තියෙන ක්‍රියාවලියක් විතරයි මේක. මනස මෙතනින් ඉවත් වෙච්ච ගමන්ම මේ ශරීරයට කිසිම දෙයක් කරන්න බැරි වෙනවා. නමුත් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි මේ රූපය මගේ, මට පේන මේ භෞතික ශරීරයත් මගේ, මේ රූපය හරහා ඇසට පේන රූප, කන හඬ ශබ්ද, මේ ඔක්කොම ටිකත් මගේ කියලා මේ ටික මගේ කරගෙන ඉන්නේ. ඒ මගේ කරගෙන ඉන්න විතරක් නෙවෙයි, මේ දේවල්ට මොකක් හරි හානියක් වෙනකොට මට හානියක් වුණා කියලා සලකන්නේ. දැන් තමන්ගේ ශරීරය විතරක් නෙවෙයි, දැන් මේ ගෙදරත් මගේ කරගෙන ඉන්නේ. දැන් ගෙදර වීදුරුවට ගලක් ගැහුවා තින් කොහමද? මට ගලක් ගැහුවා ගෙනේ. තමන්ගේ වාහනයත් මගේ කරගෙන ඉන්නේ. වාහනෙට ගලක් ගැහුවා තින් එතෙමන ගල ගහපු කෙනාට කියන ඊට වඩා හොඳයි මගේ ඇඟට ගැහුවා නම් කියලා නේ. ඔයමත් කියනෝනේ නේ. මොකද මගේ ශරීරයටත් වඩා එතෙමට වාහනය මගේ කරගෙන තියෙන්නේ. මේක වරදක් නෙවෙයි. මෙහෙම තමයි අපි ඉන්නේ. නමුත් බුදුදහම හරහා අපි දකින්න අපට දුක ඇති වෙන හැටි. මේ ටික මගේ කරගෙන හිටියොත් මේ ටික වෙනස් වෙනකොට, මේ ටික දිරාපත් වෙනකොට මට හිතෙන්නේ මොකද්ද? මම දිරාපත් වෙනවා කියලා හිතෙන්නේ. මේකට ලෙඩ වෙනකොට තමන් අඬන්නේ ඇයි? මේක මගේ කරගෙන ඉන්න හින්දා. දැන් මෙන්න මේක තමයි අපේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ තුලින් අපි අහන දේ. මේක තමයි බුදුසාමයේ තියෙන සුවිශේෂී ඉගැන්වීම. බුදුදහමට විතරක් ආවේණික වෙච්ච, ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් විතරක් දේශනා කරන කාරණයක් මේක. ලෝකෙ වෙන කිසිම දර්ශනයක මේක කියවෙන්නේ නැහැ. රූපේ විතරක් නෙවෙයි, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන අපේ ජීවිත අත්දැකීම ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදෙනවා. අපට තේරෙන සිංහලෙන් කියනවා නම් හිත කය දෙක. සාමාන්‍ය හිත කය දෙක කියලා බෙදන්නේ පස්සේ. දැනට අපි හිතන්නේ මේ ශරීරය මගේ කියලා ඔක්කොම දැන් මේ ශරීරය පෙන්ලා තියෙන ශරීරය ආරෝපණය කරන් ඉන්නේ දැන් අපි. ඒක ටිකක් බෙදනකොට හිත කය කියලා දෙකක් පේන්න ගන්නවා. ඒක තවත් හොඳට නුවණින් ධර්මය හරහා බලනකොට පේනවා අපට මේ ලැබෙන අත්දැකීම් ටික කියලා කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහක්. මේ පහට කියනවා උපාදානස්කන්ධ පංචකය, නැත්නම් පංච උපාදානස්කන්ධය කියලා. මොකද්ද මේකට කියන්නේ? පංච උපාදානස්කන්ධය කියලා. මේකට තමයි බුදුහාමුදුරන්ගේ පළවෙනි දේශනාව වන ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් ගන්නවා නම් මේ උපාදානස්කන්ධ පංචකයේ දුකයි කියලා. දුකයි කියන්නේ ජීවත් වීම නෙවෙයි. දුකයි කියන්නේ රූප බැලීමක් නෙවෙයි. දුකයි කියන්නේ බාහිර මල් ගස් පුද්ගලයන් දැකලා, හඬවල් දැකලා සතුට වීමවත් නෙවෙයි දුක කියලා කියන්නේ. දුක කියලා කියන්නේ මෙන්න මේ රූප ශබ්ද ආදී ටික අපේ ඇස කන නාස ආදී හරහා හට ගන්නකොට මේ හට ගන්න අත්දැකීම මේ මොහොතෙහි ක්ෂණිකව හට ගන්න අත්දැකීමක් මේක. හැම මොහොතෙම මේ උපාදානස්කන්ධ පංචකය හට ගන්නවා. සිත කය දෙක එකට ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් මේ තියෙන්නේ. හැම මොහොතෙම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මෙන්න මේක දන්නේ නැති නිසා අපි අහපු, දැකපු, රස විඳපු දේවල් තාමත් තියෙනවායි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපේ ගෙදර හැම තියෙනවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. ගෙදර තියෙනවා, දරුවෝ ටිකක් ගෙදර ඇතින්, වාහනේත් පාරේ තියෙනවා. නමුත් පින්නතුනි ඒවා තමන්ගේ හිතට අරමුණු වුණොතින් තමයි තමන් ඒකට අයිතිකාරයෙක් වෙන්නේ. ඒක හිතන කම්ම තමන්ට ඒක නැහැ. දැන් බැංකු පොතේ දාපු සල්ලි ටිකත් එහෙ තියෙන පුළුවන්. නමුත් ඒක හිතුනොත් තමයි, ඒ හිතන මොහොතේ තමයි තමන්ට මේක අයිතිව තියෙන්නේ. ඒ හිතන මොහොතෙත් එක විට එකක් විතරයි හිතන්නේ. එක විට දෙකක් හිතන්න බෑ. දරුවා ගැන හිතනකොට අම්මා තාත්තගෙන් කෙනෙක්. අම්මා තාත්තා ගැන හිතනකොට තමන් දුව හෝ පුතා. වාහනේ ගැන හිතනකොට වාහනේ අයිතිකාරයෙක්. උපාධිය ගැන හිතනකොට විශ්වවිද්‍යාල මතක් වෙනවා. ආහවල විශ්වවිද්‍යාලෙන් උපාධිය ගත්ත කියලා. එක මොහොතක එක මට්ටමක විතරයි තමන් ඉන්නේ. ඒ සිතුවිල්ලත් හැම මොහොතෙම හට ගන්නවා. හැම මොහොතෙම ඉතිරි නැතුවම එතනම ඒ අදහස ඒ සංකල්පය නිරුද්ධ වෙනවා. මෙන්න මේ අවබෝධය යම් කිසි කෙනෙකුට ලැබුණා නම් එයා මෙන්න මේ ලෝකයේ පිළිබඳව තියෙන මේ යථාර්ථය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තට පස්සේ ඔහු මේ ලෝකයේ දුක් විඳින ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඔහු වර්තමාන මොහොතේ හැම අවස්ථාවේදීම ඇති වෙමින් නිරුද්ධ වෙමින් යන මේ පටිච්ච සමුප්පාදයට කියන්නේ බුදුදහමේ පටිච්ච සමුප්පාදය කියලා. මේකට කියන්නේ හේතුඵල ධම කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ dependent origination කියලා. මෙන්න මේක තමයි බුදුදහමෙන් කියන්නේ. මේක තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ප්‍රධානම ඉගැන්වීම. මෙන්න මේ කරුණු ටික සැරියොත් හාමුදුරුවෝ නකුල පිටුට විස්තර කළා. ඔබ හරියට මෙන්න මේ සංකල්පය දැනගන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ටිකේ ඇතිවීම නැතිවීම ඔබ මනවින් නුවණින් දකින්න. මෙන්න මේක දැන ගැනීම තමයි නියම විදියට ශාරීරික රෝගී වෙද්දී මානසිකව නිරෝගී වීමේ වැඩපිළිවෙල කියලා. මේක ටිකක් අමාරුයි නේ? අමාරු වුණත් වෙනතුනි මේක තමයි බුදුදහමේ ස්පිරිට් එක. මේක තමයි බුදුදහමේ අරටුව. හොඳට මතක තියාගෙන අමතක කරන්න එපා. මේක අහනකන් මේක දැනගන්නකන් කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. මේක අවංකව තේරුම් ගන්න. මේක අහනකම්ම අපි ඉන්නේ ලෝකේහි අබුද්ධෝත්පාද කාලයක. මේක අහනකන් අපි ඉන්නේ බුදුවරයෙක් ලෝකේ පහළ නොවෙච්ච කාලෙකයි ඉන්නේ. යම්කිසි කෙනෙක් මේක අහලා දැනගැනීම තමයි පළවෙනි පියවර. මේක අහලා දැනගත්තොත් තමයි එයා ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්නවාද කියලා දන්නේ. එදාට තමයි සැබෑ ලෙස මියා ජීවිතය අවදි වෙන්නේ. එතෙක් යා හුඟා පින්කම් කරවෙන්න පුළුවන්. එතෙක් යා පන්සල් 1000ක් හැදුවා වෙන්න පුළුවන්. ඒකෙන් පින සිද්ධ වෙනවා. පිනේ කිසිම අඩුවක් නැහැ. දන් දීපු යෝගේ කිසිම දෙයක් අපතියන්නේ ඒව ඔක්කොම තමයි සුගතිගාමි වෙන්න භවෝග සම්පත් ලැබෙන හේතු වෙනවා. සිල් රැකපුවා සුගතිගාමි වෙන්න හේතු වෙනවා. යුතුයකම් කරපුව පින්කම් ඒ කුසල් වැඩුණා හිත දිනු කරන්න පුළුවන් ඒ වගේ. නමුත් ලෝකයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයෙන් අපි ප්‍රතිඵල ගත්තා වෙන්නේ මෙන්න මේ අපේ ජීවිතයේ මේ ඇතිවීම නිරුද්ධ වීම දෙක අපේ ජීවිත අත්දැකීම කොහොමද සිදුවෙන්නේ කියන කාරණය අපි දැනගත්තු මොහොතටයි අපි ලෝකයේහි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළුණු බව දැනගන්නේ. මේකට බුදුහාමුදුරු දේශනා කරනවා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙකෙන් යුක්ත වූ පටිච්ච සමුප්පාදය දැනගත්තද ඒ කෙනා ධර්මය දැනගත්තා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මය දැනගත්තනම් ඒ කෙනා බුදුහාමුදුරුව දැකගත්තා කියලා. ඒ නිසා එදා අර නකුල පිතාට සැරියොත් හාමුදුරුව දේශනා කරන්නේ මොකද්ද කියනවා යම් කිසි කෙනෙක් තුල රූපය මගේ කියලා ඔහු හිතන්නේ නැත්නම් ඒ වගේම ආත්මය රූපවත්දයක් කියලා හිතන්නේ නැත්නම් ඒ වගේම ආත්මය තුල රූපය තියෙයි කියලා වැරදි හැඟීමක් නැත්නම් රූපය තුල ආත්මය තියෙනවා කියලා හෝ මෙන්න මේ වැරදි සංකල්පේ යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුලින් නැති වුණා නම් ඔහු ජීවත් වෙන කෙනෙක් තව දුරටත් ඔහු යුතුයකම් කරන කෙනෙක් තව දුරටත් ඔහු රැකිරක්ෂා කරන කෙනෙක් තව දුරටත් ඔහු මිල මුදල් උපයන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ උපයන ගමන් ඒ යුතුයකම් ටික කරන ගමන් එයා මේ හැම මොහොතෙම ඇති වෙන නිරුද්ධ වීම කියන මෙන්න මේ බුදුදහමේ ඉතාම වැදගත් බුදු දහමේ ගැඹුරුම සංකල්පය වන පටිච්ච සමුප්පාදය හේතුඵල දහම තේරුම් ගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක දේශනා කරාට පස්සේ සරුවත් හාමුදුරුව නකුල පිටා හුඟක් සතුටු වුණා. මේක පින්තුණි අපි එක විටක් අහලා බෑ. මෙවැනි ධර්ම දේශනා Taman දිගින් දිගටම ජීවිතය තුල අහන්නට ඕන. අහවු ප්‍රමාණයට තමයි Tamanට මේ ලෝකය ගැන තියෙන නියම අවබෝධය ටිකෙන් ටික වෙන්නේ. මේ මුල් පියවර විතරයි, මේකට කියන්නේ සුතමය පඤ්ඤා කියලා, ඇසීම පළවෙනි පියවර විතරයි. ඒ අහපු දේ චින්තාමය පඤ්ඤා විදියට නැවත නැවත ජීවිතය තුලින් මේක හිතන්නට ඕන. මේකයි මේ ජීවිතය තුල වෙන්නේ කියන එක. ඒ කරන දේ භාවනාමය පඤ්ඤා විදියට, භාවනාමය පඤ්ඤා විදියට හිත ටික ටික තැම්පත් කර කර දවසට විනාඩි දෙක දෙක හරි භාවනා කර කර මේක ටිකෙන් ටික ජීවිතය තුලින් භාවනා ඔස්සේ බලන්නටත් ඕන. එහෙම බලන්න බලන්න තමයි Tamanට කවදා හරි දැනුමක් එනවා. යම් කිසි රූපයක් බලනකොටම මේක දැන් ලැබුණු අත්දැකීමක් කියලා බලනවා. එයා මේක කලින් දැකපු දේ මේ බැලුවේ කියලා ඔහු හිතන්නේ නැහැ. දැන් අපි කෙනෙක් දැකපු ගමන් එයා බැනපු ඒවාත් ඔක්කොම මතක් වෙනවනේ. ඔව්, දැන් කවුරු හරි දැක්ක ගමන් එයා බැනපු දේවල් ටිකත් ඔක්කොම මතක් වෙනවා. එයාගේ චරිතයත් එකම මතක් වෙනවා. නමුත් මේ අවබෝධය ලැබපු දවසට එයාට මතක තියෙනවා එයා බැන්නයි කියලා. නමුත් දන්නවා එදා බැනපු ටික එතනම නිරුද්ධ වුණා. දැන් මේ අලුතෙන් මේ මොහොතේ දැකපු පුද්ගලික අත්දැකීමයි මේ තියෙන්නේ කියන එක වර්තමාන මොහොතේ ආ ජීවත් වෙනවා. එතකොට එයාගේ චරිතය අඩුපාඩු නිසා අපි දුක් වෙන්නේ නැහැ. ඔහුට අමතක වෙන්නේ නැහැ, කාරණා ටික මතක් වෙනවා, මතකයේ හොඳට තියෙනවා. නමුත් මේ හැම මොහොතෙම ඇතිවීම නිරුද්ධ වීම කියන මෙන්න මේ දේ, මෙන්න මේ සැබෑ අනිත්‍යතාවය ඒ තැනැත්තාට තේරෙනවා. අද අපි දුක් ටිකක් විඳින්නේ අපි අහපු දැකපු රස විඳපු දේවල් ටික ඔක්කොම ඔළුවේ තියාගෙන ඒවා වර්තමානයේ දේවල් හැටියට අපි හිතනවා. ඒවා අතීතයේ බලලා එතනම ඉවර වෙච්ච දේවල් අපි තාමත් මේ ටික තියේ කියලා ඒකේ දුක් සැප විඳිනවා. මේකට තමයි කියන්නේ හොල්මන කියලා. හොල්මන කියන්නේ අපි මෙන්න මේ ටික සැලවෙන මනසකින් මෙන්න මේ දේවල් ටික අපි අල්ලගෙන දැන් හොල්මන කියලා නෑනේ බාහිර පිට නෑ. තමන්ගේ හිත මේ වෙලා හිතින් යන දෙයට තමයි හොල්මන කියලා කියන්නේ. අපි හොල්මනක් හිතේ තියාගෙන ගියොත් සෝම් පිටේ නැහැ කියලා ගහකටත්තන් කෙලුණත් හැරේ හිතෙන්නේ මේ භූතේ ප්‍රේතේ කියලා. ඔව්, මෙහෙ තමයි හොල්මන තියෙන්නේ ඇක්චුලි. අන්නේ වගේ තමයි පින්නතුනි අපි මේ ලෝකයේ තුල බාහිරින් අපි මේ දුක එනවා කියලා හිතුවට සැබෑ ලෙසම දුක තියෙන්නේ, දුක හටගන්නේ අපි අභ්‍යන්තරේ. හරියට අභ්‍යන්තරේ මේ ඇතිවීම නැතිවීම අපි දැක්කනම් අපි බාහිර අයත් එක්ක සම්බන්ධතා තියන යුතුයකම් ටික කරනවා. කරන ගමන්ම ඔවුන්ගෙන් එන දුක් ටිකෙන් අපි නිදහස් වෙනවා. බාහිරින් විතරක් නෙවෙයි. දැන් මෙතන නකුල පිටාර විශේෂයෙන් කියන තමන්ගේ ශරීරයේ වයසට යද්දිවත් තමන් දුක් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා ඉහළ මානසික අවබෝධයක මේ තැනැත්තා ගත කරන්නේ. මේ අවබෝධය නැති වුණොත් අපි දැනට විශ්වාසය තියලා ඉන්නේ අපේ ශරීරය ගැන විතරයි. ශරීරය පිළිබඳව විතරක් විශ්වාසය තියලා හිටියොත් ශරීරය දුර්වල වෙනකොට, ශරීරය මහලු වෙනකොට, ශරීරය ලෙඩ වෙනකොට මගේ ශරීරය මහලු වෙනවා, මගේ ශරීරය ලෙඩ වෙනවා, මගේ ශරීරය මරණයටපත් වෙනවා කියලා තමන් මේ දුක් ටික ගන්නවා. මේ අවබෝධය ලැබුව කෙනාට මේ දුක් ටික එන්නේ නැහැ. එයා තමන්ගේ ශරීරයට යුතුයකම් ටික කරනවා, ශරීරය පිරිසිදු කරනවා, ශරීරය කැම්බියන් ටික ඔක්කොම කරනවා. කළාට මේක මටමයිති දෙයක් කියන හැඟීම ඔහු ගන්නෙ නැහැ. මේක මනස ආශ්‍රිතව ඇතිවීම නැතිවීම පවතින දෙයක් කියලා ඔහු දැනගන්නවා. දැනගන්න විතරක් නෙවෙයි, ඔහු ඉහළම මානසිකත්වයක ඉන්න නිසා ඔහුට මේ ශරීරය අත්හරින මොහොතේදී ඔහුට දුකක් නැහැ. ඇයි ඒකට හේතුව? ඔහු මීට වඩා ඉහළ ශරීරයක් ගන්න සියලුම සුදුසුකම් ටික සකස් කරගෙන ඉන්නේ. ඔහුට මේ ශරීරයේ දුර්වල ශරීරය මෙතනින් බිමට පාත් වෙනකොටම ඔහු මීට වඩා ඉහළ තැනකට යන්නේ, මීට වඩා ඉතාම සුවදායේ ශරීරයක් වෙත සම්බන්ධ වෙන්න පුළුවන් මනසක් සහිතව ඉන්නේ. ඒ ශරීරය ඇතැමිට දිව්‍ය ශරීරයක් වෙන්න පුළුවන්, ඇතැමිට බ්‍රහ්මකායක් වෙන්න පුළුවන්, නැත්තම් මනුෂ්‍ය ලෝකයට ආවත් මීට වඩා පහසුකම් තියෙන, මීට වඩා සැප සම්පත් තියෙන තැනකට ආශ්‍රිත උපතකටයි මේ මානසිකත්වය මේ ප්‍රතිසන්ධි සිත ඒ තැනැත්තාගේ සම්බන්ධ වෙන්නේ මේ අවබෝධය තියෙන නිසා ඒ තැනැත්තාට. මේ ඉහළ අවබෝධයෙන් එන නිසා මේ ගෙදර ඉඳලා මේ දරුවෝ ටිකත් එක ඉඳලා මේ පරිහරණය කරන ශරීරය අත්හැරල යද්දී ඒ තැනැත්තාට දුකක් නැහැ. මොකද යාට පේනවා සියසින්ම මරණයට පත් වෙන කලින් මෙයාට සියසින්ම පේනවා තමන් යන ස්ථානය ගැන. එයා ඊට වඩා ඉහළ මානසිකත්වයකින් එයා එතෙන්ට යන සූදානමෙන් ඉන්නේ. මේ දිරාපත් වෙච්ච ශරීරෙම බදාගෙන එයා ඉන්නේ. මේකේ කාලය ඉවර වෙනකොට මෙයා දාන්න බලන් ඉන්නේ. හැබැයි දහන බලන් ඉන්නවා කියලා කලින් සියදිව හානි කරගන්නේ නැහැ එයා. එයා අවස්ථාව වෙනකන් උපරිම මොහොතෙන් උපරිම අවස්ථාව දක්වා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා එයා. හැම මොහොතෙම ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන හැම මොහොතෙම මේ මානසික ශක්තිය ඉහළ තලයට යන විදියට එයා නිතර මනස දිනු කරන වැඩපිළිවෙලට ඉන්නේ. ඒ මනස දිනු වෙන වැඩපිළිවෙලට හානියක් කරන දෙයකට කිසි විටකත් එයා ඉඩ දෙන්නේ නැහැ. මොකද එයා දන්නවා එයාගේ මේ මානසික ශක්තිය තමයි එයාගේ සතුට. මරණයෙන් පස්සේ සුගතිය යන විතරක් නෙවෙයි. ඔහු දන්නවා මෙවැනි ඉහළ මානසිකත්වයක හිටියොතින් තමයි තමන්ට සතුට තියෙන්නේ කියලා. මේක තමයි හැබෑ ලෙසම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය. මෙවැනි මානසිකත්වයකින් ඉඳිද්දී අපට ඇහැට පේන රූප වලින් කනට ඇහෙන ශබ්ද වලින් අපිව වෙනස් කරන්න බෑ. අපිව කම්පාටපත් කරන්න බෑ. අපිව දුකට හෙලන්න බෑ. අපි ඉහළම මානසිකත්වයක මේ ඇතිවීම නිරුද්ධ වීම දකිමින් අපේ ජීවිතේ ඉන්නේ. ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඔබ සම්බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ලබා ගන්න කැමති නම් ඔබ බුදුවරයෙක් ලෝකයේ පහළ වෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කැමති නම් ඔබ විසින් වැඩිය යුතු, ඔබ විසින් ඇසිය යුතු, ඔබ විසින් ප්‍රගුණ කළ යුතු, ඔබ විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමයි මේ සූත්‍රයෙන් මේ කියන්නේ. ඒ නිසා ඔබ දක්ෂ නම් අපි හිතනවා මේ අත්තම් හොදෙන්නේ දක්ෂයි කියලා. දක්ෂ නම් මෙන්න මේ අවබෝධය කරා අපි කවදා හරි දවසක අපේ ජීවිතේ මේ ජීවිත කාලය තුලදීම අපි යන්න පුළුවන් උපරිමය කරා යන්නට ඕන. ඒ යන ගමනේදී සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව හැකියතාක් සම්පූර්ණ කරන්නට ඕන. ඒක විස්තරාත්මකව කියන්නේ ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. පෙනත් විදිහෙන් කියනවා නම් සතර සතිපට්ඨාන කියන්නේ මේක. ඒ නිසා මේ මාර්ගය වඩන්නත් අපි උත්සාහ ගන්නට ඕනේ. මේ මාර්ගයේ වැඩිමේදී දැනුම කියන එක ඉතාම වැදගත් දෙයක්. දැනුම තමයි අසහා දැන ගැනීම තමයි පළවෙනි පියවර. ඒ අසහා දැනගන්න දේ නිතරම සතියෙන් ඉඳිමින්, සිහියෙන් ඉඳිමින්, සම්මා සතියෙන් ඉඳිමින් නිතරම මේක අපේ ජීවිතයට සම්බන්ධ කරන්න ඕනේ. මේක බණහන වෙලාවෙ විතරක් නෙවෙයි, පන්සල් ගිය දවසට විතරක් නෙවෙයි, පොහොය දවසට විතරක් නෙවෙයි, උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම මේ දර්ශනය දිනුවෙනෙදී මානසික වැඩපිළිවෙලක තමන් ඉන්නට ඕන. එහෙම හිටියා කියලා එදිනදා කරන වැඩවලට කිසිම විදිහක පාඩුවක් වෙන්නේ නැහැ. එදිනදා දැන් කරන වැඩ දැනටත් වඩා ඉතාම හොඳින් සාර්ථකව, ඉතාම පිළිවෙලට අතපසු වීම අඩුව, බඩමුට්ටු බිඳින් අඩුව නේද? බීදුරු පිඟන් කෝප්ප බිනෙන් නැති විදියටම මේක හොඳටම කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කරන දහමක් තමයි මේ අපට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ තියෙන මූලික කරුණු ටිකක් අපි අත්පත්‍රිකාවක් හැටියට මේ කොලේක මුද්‍රණය කරලා තියෙනවා. මේ පින්තුන පස්සේ දෙන්නම අපි ඒක කලින් දුන්නේ නැත්නම් මේක නැත්තම් මේක බලවල ඉන්න හින්දා. ඔව්. මේ කියපු කරුණු වල සාරාංශයක් මේ පිටු දෙකක කොලේක මේ අතන තියෙනවා. කොපිස් 10ක් විතර තියෙනවා. මදිනම් අනිත් පැයට කියලා ෆොටෝකොපි කරගන්න. මේක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච ධර්ම සාකච්ඡාවේ සූත්‍රෙහි සාරාංශය. මේ ඇත්තන්ට දේශනා කරපු කරුණු වලින් ගැටලු තියෙනවා නම් අහන්නට පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කරුණු වලින් ධර්මයේ පිළිබඳව කල්පනා කරලා බලද්දී බණ දහම් මහද්දීමිට කලින් උනත් ගැටලු ඇති වෙන්නේ නැති ඒවා නම් ඉතින් කෙලවරක් නැහැ නේද? නමුත් වැදගත්ම කියලා හිතන දේක් තියෙනවා නම් මෙයන්ට අහන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මෙයාගේ කාලයේ වටිනාම දෙයක්. ඉතින් අපි හිතනවා මෙයා හැම දිනෙකම බොහොම වැදගත් රැකී රක්ෂා කරන අධ්‍යාපන කටයුතු වල යෙදෙන පින්නතුන්. ඒ නිසා මෙයන්ගේ කාලය තමයි වටිනාම දේ. දැන් ඉස්සර කිව්වේ කාලය රන්හා සමානයි කියලා නේ. දැන් එහෙම කියන්නේ නැහැ නේ. රන් මිල කරන්න පුළුවන් නේ. කාලයටත් කාලයේ රන් වලටත් වඩා වටිනවා. ඒ නිසා මේ වටිනාම දේ මේ නැත්තම් කැපකලේ ධර්ම වෙනුවෙන් ඒක තමයි සැබෑ කැපකිරීම. ඒ නිසා හොඳයි. දැන් කිව්වනේ මේ දැන් අනිත් ඊළඟ එක ආත්ම ගැන වැඩියෙන් හිතලා තමයි මේ ඔක්කොම හොඳට කරන්නේ තව ඊට වඩා හොඳට යන්න කියලා. එහෙම හිතනවා නම් ඒ කියන්නේ තමයි ඇඩ්වාන්ටේජ් එක මේ තමයි. දැන් අපි ඇත්තෙන්ම පැහැදිලිවම කිව්වා අපි මේක මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක වෙන වගේම මේ මොහොතේ ප්‍රධාන ඉලක්කය මේ මොහොතේ සතුටෙන් තිබීම කියන එක ඇත්තෙන්ම. මේ මොහොතේ සතුටෙන් තිබීම තමයි බුදුදහමේ පළවෙනි ඉලක්කය. මේ මොහොතේ සතුටෙන් ඉන්න අවස්ථාවේදී ලෝකේ සමහරට අපි අනාගතය ගැනත් කියනවා. අනාගතය ගැන විතරනේ අතීතයත් කියනවා. දෙපැත්තමත් කියනවා. දෙපැත්තම කියන්නේ මෙතෙන්ට අවධානය උද්‍යෝගේ වැඩි කරන්න. ඒ දෙකම බුදුදහමේ කියන. හැබැයි සැබෑලෙසම අපිට තියෙන්නේ මේ මොහොත විතරයි තියෙන්නේ. මේ මොහොතේ සාර්ථක වුණොත් තමයි අනාගතය සාර්ථක වෙන්නේ. නමුත් අපි ඇඩ්වාන්ටේජස් ගැන හිතනවා. එහෙම හිතන්න ඕන. හැබැයිම කරන්නේ අනිත් එක ගැන හිතලා නම් ඒ කියන්නේ ජෙනුයින් ලෙවෙලක් කරන්නේ. අනිත් එක ගැනද? නෑ අනිත් දෙය ගැන. නෑ හැමදේම කරන්නේ ඊළඟ දේ ගැන හිතලා නෙමෙයි ඇත්තෙන්ම. අපි මේ හැම දෙයක්ම කරන්නේ මේ සියල්ලක්ම අපි කරන්නේ මේ මොහොතේන දුක් ටික නිදහස් වෙන්න. අපිට මේ චින්තනයෙන් අපි හිටියොත් අපට ලැබෙන ප්‍රධානම වාසිය තමයි අපට මේ මොහොතේන චිත්ත පීඩාවට ගෙන්නේ නෑ. අපි මේ ඇතිවීම නැතිවීම කියන මේක හරියට දකිනවා නම් අපේ හිත අනාගතයේ සුගතිගාමි වුණා හෝ නොවුණා වෙනම දෙයක්. අනාගතයේ ආත්මභාවය තියෙකල විශ්වාස කරන්න කියලා බුදුදහමේ කියලා නෑ. එහෙම තමයි නොදැන හිටියත් ගැටලුවක් නෑ. ඒකත් අපි ලැබෙන ප්‍රතිඵලයක් ගැන දැනගෙන තියෙනවනේ ධර්මය හරහා අපි ඒකත් දැනගන්නවා. නමුත් මේ සියලුම දේවල් ටික මේ සූත්‍රෙන් දේශනා කරපු රූපය අනිත්‍යතාවය බලන්න මේ ඇතිවීම නිරුද්ධතාවය සියල්ලක්ම දකින්න කියලා කියන්නේ අනාගතයේ ලැබෙන සුගතියට විතරක් නෙවෙයි. මේ සියල්ලගේම ප්‍රතිඵලය තියෙන්නේ මේ මොහොතේ. එතකොට මේ මොහොතේ ලැබීම තමයි අපි අවධාරණය කරේ. ඒ අවධාරණය කරද්දී තමයි අපි කිව්වේ අනාගතය ගැනත් අපිට බය වෙන දෙයක් නෑ. දැන් ඇත්තෙම දැන් අනාගතය කිව්වත් ඇත්තෙම දැන් මරණාසන්න මොහොතත් අපේ ජීවිතේ වර්තමානයක් බවට එනෝනේ කවදා හරිනේ. ඒකත් අද අපි අනාගතය කිව්වට ඒකත් කවදා හරි වර්තමානයක් වෙනවනේනේ. එතකොට අන්නේ වර්තමානයේන අවස්ථාවට ඒ වර්තමානය සාර්ථක කරගන්න තමයි මේ ටික කියන්නේ. අපට එතෙන්දි හිත හදාගන්න බෑ ඇත්තෙම. දැන් ඔහොම හිතුවත් ඔච්චරම ඇතැමිට කෙලවර අපි එහෙනම් බනහන්නත් අන්තිම මොහොත වෙනකන් ඉන්නවා. මොකද එතෙන්දි අපිට දෙයක් කරන්න බෑ. හරියට අර මේ වතුර තිබහ වුණාම ලින්කපාන යනවා වගේ වැඩ. ඒ කියන්නේ ඒ හැම අනාගතයක්ම වර්තමානයට එනවා. ඒ අනාගතය සාර්ථක කරගන්න නම් අපට අනාගතයේදී බෑ එක කරන්න. ඒක කලියුත්තේ වර්තමානයේදී අපි. දැන් අනාගතය රැකියාවක් බලාපොරොත්තු වෙන කියලා අපි අදනේ කරන්න ඉගෙන ගන්න එක ඇත්තෙම. ඉදිරියට මේ ගියක් ඕන කියලා අදනේ අපි ගියේ මිලට ගන්නෙ. නමුත් ඒක අවසාන ප්‍රතිඵලය තමයි අපට අනාගතයේ තවරුදු ගන්න කේන්ද්‍ර ජීවත් වෙන්න පුළුවන්. අපි අනාගතය ගැන හිතනවනේ නේ. එතකොට අනාගතයේ හිතීම වරදක් නෙමෙයි ඇත්තෙම. දැන් අපි මේ ඔක්කොම කරන්නේ අනාගතයේ හිතලා නේ ඇත්තෙම. මේ දරුවෝ හදන්නේ, මේ මිල මුදල් උපයන්නේ, රැකියාවල් කරන්නේ, ඉගෙන ගන්නෙ, මේ ඔක්කොම කරන්නේ අනාගතය ගැන හිතලා ඇත්තෙම. මරණයෙන් පස්සේ ජීවිතයක් නොසිතුවත් අනාගතය කියන්නේ මරණයෙන් පස්සේ ජීවිතය විතරක් නෙවෙයි ඇත්තෙම. දැන් හතනම් මේ හතයි කාලෙට තියෙන එකත් අනාගතේ. ඒකයි අපට ඉදිරියේ තියෙන හැම කාලයක්ම අනාගතේ. එතකොට මේ අනාගතය ඉලක්ක කරගෙන තමයි අපි සැලකුතු වැඩ පිළිවෙලක් මේවටත් කරලා තියෙන්නේ. අපි අතීතයේත් එහෙම කරන නිසා තමයි අද මෙහෙම සාර්ථකව ඉන්නේ. අපි අතීතයේ හැම කිසිම දෙයක් අනාගතය ගැන නොසිතා කරා නම් අද මේ සාර්ථකත්වයේ තියනවද? අද මේ gedara කින පුළුවන්ද? අද තමන්ට දරුවෝ ඉන්නවද? කිසිම දෙයක් නැහැ නේ. එතකොට අනාගතය ගැන අපට හැඟීමක් තියෙනට ඕන. ඒක වරදක් නෙවෙයි. ඒකෙන් කියන්නේ අපි අනාගතය ගැන විතරක් හිතී තිනවා කියලා. දැන් දරුවේ කුඩා කාලේ නම් දරුවා ලොකු වීම ප්‍රාර්ථනා කරන වගේම දරුවා කුඩා කාලේ දරුවන්ගේ සුරතල් බලන්න ඕන. ඇත්තෙම දරුවා ලොකු වුණාට පස්සේ සුරතල් බලන්න වෙන්නේ නැහැ. දරුවා තමන්ගේ ළඟවත් නැහැ. දරුවෝ කුඩා කාලේ දරුවත් එක්කගෙන ඉඳලා දරුවත් එක්ක සෙල්ලම් කරන්න ඕන. දරුවා ඉක්මනටම ලොකු වෙනවා මේ කාලේ. ඒ නිසා ඒ වර්තමාන කාලේ මේ මොහොතේ දරුවත් එක්ක සතුටින් ඉන්න. ඒ අතරේ දරුවන්ගේ අනාගතයෙන් උගන්නන්න ඒවා, දරුවගේ බැංකු පොතේ කියාක් හරි දාන්න ඒවත් කරන්න. ඒ අතරේ වර්තමානයේ මේ මොහොතේ හැම මොහොතෙම මේ මොහොතේ සාර්ථක කරගන්න එක තමයි බුදුදහම තුලින් කියන්නේ. හැබැයි ඒක හරියට කරන්න කෙනා වර්තමානයේ හරියට කරන කෙනාට අනාගතයේ මේ ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එකයි අපි කිව්වේ. එහෙම නැතුව අනාගතය බලාපොරොත්තුෙන් අනාගතය ඉලක්ක කරගෙන විතරක් වැඩ කරන්න කියන එක නෙවෙයි මේ කිව්වේ. ඒකයි මේ වර්තමාන මොහොතේ හරියට අපි සාර්ථක කරගත්තොත් එයාගේ අනාගතය සාර්ථක වෙනවා. ඒ සාර්ථක වෙන අනාගත සලකුණු ටිකක් තමයි මේ හරහා කිව්වේ. හොඳයි ප්‍රශ්නේ හොඳයි හවු එක. ශරීරයේ රෝගී වෙද්දී හිත නිරෝගීව තියාගන්න අවශ්‍යයි පුළුවන් කරන්නේ. එතකොට මම තේරුම් හැටියට ආන්දර කිව්වේ අලුතෙන් දකින හැම දෙයක්ම අලුතෙන් තම දකින එක්ස්පීරියන්ස් කරන දෙයක් පළවෙනි වතාවට දැක්ක කියලා හිතන්නේ කියලා. කලින් ඒකත් එක්ක සම්බන්ධ දේවල් නැහැ කියලා හිතන්නේ කියලා. ආන්දර එන්න කිව්වගේ මට තේරුම් මෙන්න මේ විදිහට. තව පොඩ්ඩක් හිතුවොත් දැන් මම හිතලා පොඩ්ඩක් කිව්වා නිකන් කෙනෙක් අපි ගිහම තමයි තරහකාරයෙක් දකින්න. ඒ තරහකාරයෙක් දකින්න උත්තර එකපාරට අපිට හිතට එනවා එයා අපිට කරපු දේවල් බැනපු හැටි අනිත් මොනවා දේවල් ඔක්කොම හිතට එනවා. මම තේරුම් ගත්ත හැටි ස්වාමීන් වහන්සේ කිව්වේ එයා අලුත් ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් හිතට ගන්න පරණ දේවල් පුළුවන් තරම් අයින් කරන්න කියලා. ඔව් ඇත්තම අපි කියපු දෙයක් තමයි ප්‍රශ්නේ. හොඳයි ඇත්තම එහෙම අදහසක් එන්න පුළුවන්. ඒක හරි සාමාන්‍ය කෙනෙකුට මේක මුලින්ම අහුම එනවා. අපේ කිසි පිටකත් කියන්නේ නැහැ මතක තියාගන්න එපා කියලා. දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ සමහර දර්ශනවල සමහර දැන් මනෝවිද්‍යාව හැම කියනවා මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ජීවත් වෙන කියලා. ඒ කියන්නේ අතීතය ඔක්කොම අමතක කරන්න අනාගතය ඔක්කොම අමතක කරන්න කියලා වර්තමාන මොහොතේ ඉන්න කියලා. සමහර අය හිතන්නේ බුදුදහමේ කියන්නේ මේකයි කියලා. බුදුදහමේ මෙහෙම එකක් කියන්නේ නැහැ. අතීතයේ වෙච්ච සිදුවීම් අමතක කරන්න කියලා බුදුදහමේ කිසිම තැනක කියන්නේ නැහැ. මතකය නෙවෙයි වරද. මතක් වීම නෙවෙයි දෝෂය. මතක් වෙනකොටම අපි හිතනවා නම් මේ සිද්ධිය තාම එහෙමම තියේ කියලා. මේ සිදුවීම තාමත් එහෙමම සිදු වෙමින් තියෙන සිදුවීමක් හැටියට අපි දකිනවා නම් අන්න ඒකයි වරද. ඒකයි වරද. ඒ වරද කරපු කෙනා තාමත් ඒ වරදම කරන වෙන්නත් පුළුවන්. ඒක යාගේ ප්‍රශ්නයක්. අපි ඒක දැනගෙන ඉන්න එකත් හොඳයි. නමුත් මේ මොහොතේ දැන් යා දෙයක් කරනවා නම් මේ මොහොතේ ඇති වෙන දෙයක් තමයි දැන් මේ කරන්නේ. හරියට උදාහරණයක් ඇරෙද්දී කියනවා නම් සරල උදාහරණයක් අපි කණ්ණාඩියක් ළඟට යනවනේ. කණ්ණාඩියක් ළඟට ගියාම කණ්ණාඩිය අපට රූපයක් පේනවනේ. දැන් උදේ ගිහිල්ලා බලපු රූපය හවස ගියාමත් ඒ විදිහටම පේනවනේ. ඇත්තෙන්ම ඒ උදේ පෙනෙච්ච රූපයම එහෙම තිබ්බද අපි ආය යනකම්? අපි ආය හවස යනකම් ඒ රූපය එතරම් තිබ්බේ නැහැ. ඔව් අපි දන්නවා ඒ රූපය ආයෙ ගියාට පස්සේ දැන් මේ හේතු ටික එකතු වෙලා දැන් මොහොතේ හටගත්තු එක තමයි දැන් මේ පේන්නේ. අර පුද්ගලයා අතීතේ බැනපු වෙලාවේදී ඒ සිද්ධිය වගේ තමයි ඉස්සෙල්ල කණ්ණාඩියෙන් දකපු එක. දැන් අලුතේම වර්තමාන මොහොතේහි දකිනකොට ඇති වෙන සිද්ධිය තමයි වර්තමානයේ දැන් මේ මොහොතේ ඉන්නේ. ඇතැම් විට ඒ වරද කරකේනා මේ මොහොතේදී ඒ වරද සම්පූර්ණයෙන්ම හදාගෙන දැන් එයා අලුත් කෙනෙක් වෙලා. ඇතැම් විට තාමත් යාගෙන ඒ වරද තියෙන පුළුවන්. අපිටත් ඒක මතකයේ තියෙන මේ වරද කළ කෙනා කියලා. නමුත් ඒ ටික අපි එහෙම්ම දැනට තියෙන විදියට ගන්නෙ නැහැ. ඉතුරු කරගන්නෙ නැහැ. අන්නේ ඉතුරු කර ගැනීම තමයි බුදුදහමේ දුක හැටියට දකින්නේ. අන්න ඒ නිසා තමයි ඇත්තෙන්ම දැන් අපි අපේ ළඟම ඥාතියෙක් මැරුණාම බලන්න අඬනවනේ අපිනේ. අඬන්නේ කොහොමද අපි? මට පොඩි කාලේ මියා සැලකුවා, මට කිරි දුන්නේ මෙහෙමයි, මට සෙල්ලම් බඩු ගෙනත් දුන්නේ මෙහෙමයි, මාත් එක ඉස්කෝලේ ගියේ මෙහෙමයි. අඬන්නේ මේ ටික කිය කියනේ නේ. එතකොට අඬනකොට ඇයි අඬන්නේ? තමන් හිතනව ඒ සිද්ධිය තාම දැනට තියේ කියන එතන මුලා වෙලා තමයි අඬන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුත් තමන්ගේ අම්මා තාත්තා මිය ගියා නම් එහෙමම දකින්න ඔයා. දකින්න විතරක් නෙවෙයි දැන් සරුවත් සාහරුව තමන්ගේ අම්මට බණ කියන අන්තිම කාලේ ගියා. ඒ ගිය අම්මා අතීතයේ සැලකුවා, අම්මා තමයි මේ ලෝකෙට බිහි කළා, අම්මා මිය යන කලින් කොහොම හරි අම්මා නිවන් දක්වන්න ඕනේ කියන හැඟීමෙන් තමයි ගියේ. අර මතකෙටි ඔක්කොම අරන් ගියේ. නමුත් ගියාට එතෙන් දන්නව ඒ ගියාට පස්සේ අර අලුතෙන්ම කණ්ණාඩිය ළඟට යනකොට අලුතෙන්ම ඒ රූපයක් නිර්මාණය වුණා වගේ කලින් හිටියා අම්ම බලන්න නෙවෙයි යන්නේ. සාමාන්‍ය ලෝකෙ හැටියට ගන්නකොට එහෙමයි යන්නේ. නමුත් එතෙන්දී ඒ අලුත්ම අත්දැකීමකට තමයි මේ යන්නේ. අන්න ඒ හැම මොහොතෙම නැවුම් බවෙන් අලුත් වෙන ලෝකයේ දැකීම තමයි මේ දහම තුලින් කියන්නේ. යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් ඉතුරුනා නම් ඉතුරු දේවල් ටික තමයි අපි අරගෙන දුක් විඳින්නේ. අන්න ඒ දේ ටික ඉතුරුනා නම් ඒ ඉතුරු වෙච්ච දේ සොයාගෙන තමයි අපේ මරණාසන්න මොහොතේ ඇති වෙන්න චුති චිත්තේදී නැවත ප්‍රතිසන්දියක් කරා යන්නේ අර ඒ ඉතුරු වෙච්ච ටික අල්ලගෙන. ඒ දේ ටිකෙන් ටික අඩු කරගත්තනම් අඩු කරගන්න එයා යන්නේ ඉහළට, අඩු කර ගැනීම සම්පූර්ණයෙන් නැති වෙච්ච දවසට ඉහෙලටවත් යන්න තැනක් යාට නැහැ. යා මරණයෙන් පස්සේ නැවත නූපදින කෙනෙක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක්ද, දැන් මේ ගෙදරම මගේ කියලා, මේ ගෙදරම මම ඉන්නම කියන දැඩි හැඟීමකින් ආවොතින් මොකද වෙන්නේ මරණසන මොහොතේ? මේ ගෙදරම තමයි මගේ, මේ දරුවෝ ටිකම තමයි මගේ, මේ කාමරේම තමයි මගේ කියලා හැඟීමක් මරණසන ආවොතින් මොකද වෙන්නේ? හේ ඉපදෙන්නේ ගෙදරම තමයි ආයි. ගෙදර විතරනේ ඒ හිටිය කාමරේම ඉපදෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ, දුර යන්නේ. හැබැයි ඉපදෙන්නේ මනුෂ්‍යයන් විදියටද? මනුෂ්‍යයන් විදියට නෙවෙයි ඇතැමිට ඉපදෙන්නේ. ඒකයි හානි. හැබැයි හොඳ මානසිකත්වයක හිටියොත් ඒ දරුවෝ ටිකත් එක්කම හොඳට පින්දහම් කරගෙන දරුවෝ සසරෙදි ප්‍රාර්ථනා කිරීම වරදක් නෙවෙයි. දැන් නකුල පිතා හැම කෙනෙක්. ඒ අයම ප්‍රාර්ථනා කිරීම වරදක් නෙවෙයි. දැන් නකුල පිතා කියනවා මම මේ ලෝකෙ හිටිය වගේම මෙයා සසරෙදිත් මේ වගේම කෙනෙක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒ කියන්නේ ඉහළම මානසිකත්වයකින් ඒ කියන්නේ. ඒද නැතමිට ආයි මනුස්ස ලෝකෙදීම අර වගේම හොඳ සුගතියකදී හම්බෙන්න පුළුවන් ඒ දෙන්න. ඇතැමිට දිව්‍ය ලෝකෙදී ඒ දෙන්න හම්බෙන්න පුළුවන්. මුණ ගැහිම නෙවෙයි වරද. ඒ මුණ ගැහිමත් එක කරන ප්‍රාර්ථනාව දැඩි ලෝභයෙන් නම් කරන්නේ. සමහර අය දේශිනුත් කරනවනේ. සසරෙදී ආය හමු වෙමු කියලා එහෙමත් කියනවනේ. ඔව් මරණයෙන් පස්සේ තමයි ඒ අයත් ඒ විදිහටම හමු වෙනවා. ඇත්තෙන්ම අපට මේ අද ලැබිච්ච ඥාති මිත්‍රාදීන් ටික ඇත්තෙන්ම ඒ වගේ කර්ම දායාදික දෙයක් නේ. අපට හොඳ දේවල් ටික හෝ අසුබ දේවල් ටික මේ ඔක්කොම මේ සුභවාදී දෙයක් Tamanට ලැබිලා තියෙනවා නම් මේ සසරෙදි කරපු ඊට අදාළ Taman කැමති වෙච්ච දේවල් ටිකක් තමයි Tamanට ලැබිලා තියෙන්නේ. අද මේ ලැබිලා තියෙන Taman හොඳ මානසිකත්වයක ඉඳගෙන හොඳ පින්දහම් කරමින් හොඳ මෞද්‍යමෝපියෝ ලබන්න, හොඳ ස්වාමි පුරුෂයන් බහරයවන් ලබන්න, හොඳ දරුවන් ලබන්න කරපු අතීත කුසලවල ආනිසංස තමයි අද මේ ඇත්තන් භුක්ති විඳින්නේ. යම් කිසි කෙනෙක් ඒ මානසිකත්වයේ පිරියවගෙන ප්‍රාර්ථනා කළා නම් ඒ අයත් හමු වෙලා ඇති. ඒ ඇතිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ ඒගොල්ලන් ඉහෙත් හම්බ වෙලා තියෙ වගේම. අද අපි මේ තත්ත්වයේ ඉන්නේ සසරේදී අර ඉහළ මානසිකත්වයක ඉඳගෙන දරුවන් ඥාතින් එක්ක කරපු පින්කම් ආනිසංස විදියට තමයි අද මේ මොහොත අපි ගත කරන්නේ. ඔව් ගැටලන්න. ඔව්. අපිටදී බලාපොරොත්තු වෙන මේ හම්බෙන්නේ නැහැ නේද? හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ ඇත්තන් බොහොම අවධානයෙන් බණ ඇහුවා. ඇත්තෙම මේ ඇත්තන් හොඳට අවධානයෙන් බණ අහනකොට තමයි අපට බණ හොඳට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක අපේ සාර්ථකත්වයක් නෙවෙයි. මේ පිනතුන් හොඳට හිඳලා හොඳට අවධානයෙන් ශ්‍රද්ධාවෙන් බණ අහපු නිසා තමයි මේ ඇත්තන්ට හොඳ බණ අහන්න ලැබුණේ. ඉතින් ඒ නිසා අපි අගය කරනවා මේ ඇත්තන් මේ ධර්මස්ත්‍රවණයට සහභාගී වෙලා තමගේ කාලය කැප කරලා ඉතාම අවධානයෙන් මේ පින්කමට සහභාගී වීම ගැන මේ ලොකු කුඩා හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. තව දුරටත් මෙවැනි ධර්මස්ත්‍රවණීමේ පින්කම්, දාන සීලාදී පින්දහම් මේ ඥාති මිත්‍රාදීන් සමග හැම දිනාටම සිදු කරන්නට තව තවත් මේ ඇත්තන්ට ශරීර සෞඛ්‍ය නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි මහා සංඝරත්න වෙනුවෙන් මේ හැම දිනාටම ආශිර්වාද කරනවා. හැම දිනාටම සිරුවන් සරණයි.